2013 වසරේ නවවෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. මේ වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වන්නේ නිවන් දකින්න. එහෙම නැත්නම් අපේ හිත දැවෙන්නේ නැති අකම්පිත නොසැලෙන තත්ත්වයකටපත් කරගන්න. මෙය ලෝය තුල තිබුණු දෙයක් නොවේ. ලෝතර බුදුරජාණන් වහන්සේ තමයි මේ ජීවමාන කරලා දුන්නේ. ලෝය තුල තිබුණත් මිනිසුන් තුල ජීවමානව පැවතිච්ච නැති විශේෂ ධර්මතාවයක්. මේ தত্ত্বය කිසිම ආගමකින් හොයාගන්න පුළුවන් කමක් නැහැ. යම් ආගමික ශාස්ත්‍රවරයෙක් හරි යමක් කියලා තියෙනවා නම් ඒ සම්බුද්ධ වචනය තුලින්ම දැනගෙන කියපෝ දෙයක් කරෙන්න වෙන දෙයක් නෙමෙයි. මේ தত্ত্বය තමා විසින්ම චින්තනය කොට පමණක් අවබෝධ කරගත නොහැකි අතිශයින්ම ගැඹීර කාරණයක්. ඒ නිසාවෙන් කල්යාණ මිත්‍රත්වය, එහෙම නැත්නම් මෙන්න මේ වගේ අනුශාසනා ඔබට අනිවාර්ය කොට 100%ක්ම උපකාරක පිණිස පවතිනවා. එහෙම නැතුව ඔබට ජීවිතේ එපා වුණයි කියලා ඔබට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි කල්යාණ මිත්‍රත්වය 100%ක් උපකාරකයි. ඊළඟ කාරණේ තමයි ඔබ හොඳින් අහුම්කම් දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඇත්තෙන්ම ඔබට ඔබේ මනස වෙනස් කරගන්න උවමනා නම් සැබවින්ම ඔබේ මනස ඔබට වෙනස් කරගන්න උවමනා නම් ඔබ විමසුම් බුද්ධියෙන් විමර්ශනශීලීව බලනවා. දැන් විමර්ශනශීලීව නොබලන අවස්ථා දෙකක් පැන නගිනවා. එකක් තමයි අධිකතර පැහැදීම සද්ධාව. තිබුණොත් එයා විමසන්නේ නැහැ. හැමදේම ඔව් කියලා අර ආයතන ප්‍රධානී කියන දේ පහල ඉන්න සේවකයෝ පිළිගන්නවා වගේ පිළිගන්න පටන් ගන්නවා. ඒ වගේම අපහැදීමක් තිබුණොත් ප්‍රතික්ෂේපයක් තිබුණොත් ඕවා අපි ගණන් ගන්න නැහැ, ඕවා අපිට වැඩක් නැහැ කියන අදහසින් විමසන්නේ නැහැ. ඒ නිසා මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතුව විද්‍යානුකූලව පරේෂකයෙක් හැටියට ගවේෂකයෙක් හැටියට මේ ධර්මයට පිවිසෙන්න ඕනේ කියන කාරණේ අපි මතක් කරනවා. නිරතුරුවම ඔබ සිටින්න ඕන සත්‍යයට ඉඩදී පරේෂණය කරන්න පුළුවන්, ඥානනය කරන්න පුළුවන් ගුණයක ඔබ සිටිය යුතුමයි. සත්‍ය හමුවෙහි පමණයි අපය මේ කරුණු කාරණා ප්‍රත්‍යක්ෂතාවයෙන් යුක්තව පමණයි පිළිගන්නේ. එතකොට පිළිගැනීමක් කරන්න අවශ්‍යකමක් නැහැ, ප්‍රත්‍යක්ෂ වූ දෙයක්. ඒ නිසා අපිට කියන්න පුළුවන් පිළිගැනීමක් කියන එක අවශ්‍ය නැහැ. පච්චත්තං වේදි තබ්බෝ, මේක විඳගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන දෙයක් මිසක් පිළිගන්න තියෙන අදහන්න තියෙන දෙයක් නෙමෙයි කියන කාරණේත් අපිට මතක් කරන්න. කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ? මේ කියන විදියට මනස ගලපල බලලා ඒ ඔස්සේ තමන්ට ලැබෙන සංවේදීතා ඔස්සේ. දැන් අපි කියලා දෙන්නේ වේදනාව දුකක්. වේදනාව දුකක්. දුකට පෙරලෙන සුළුයි. වේදනාවක් සිදු වෙන්නේ අවිද්‍යා සහගත සංස්කාරක සංකල්පයක් නිසා. ඒ අවිද්‍යාව සහගත සංස්කාරක සංකල්පය අපිට නිරුද්ධ කරගන්න පුළුවන්කම ලැබුණොත් අර වේදනාව කියන එක අතුරුදහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බොහොම කෙටියෙන් මේ ධර්මය කියන අවස්ථා තියෙනවා. මහණෙනි, යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. ඒ සම්බුද්ධ වචනය මහා පුදුම බලයකින් යුක්තයි. පටිපන්නෝ විමුක්ඛන්ති, කන්දහයිනෝ මාර බන්ධනා, සියලු ප්‍රතිපදාවන් වලින් නිදහස් වෙයිද? උපාදානස්කන්ධය නැමැති ඒ මාර බන්ධනෙන් ඔහු නිදහස් වේ. ඒකාන්ත වශයෙන් ඔහු නිදහස් වෙනවා සියලු ප්‍රතිපදාවන් වලින් නිදහස් වෙන මොහොතේම. එහෙමනම් ත්‍රිවේදනාව ඉක්මවන්න පුළුවන් නම්, සියලු ප්‍රතිපදාවන් ඉක්මවන්න පුළුවන් නම්, එතනම ඔබට නිවන සෑදෙනවා. අප පුළුවන් තරම් උත්සාහ කරලා බලන්නේ ඉන්ද්‍රියන් වලින් නිර්වාණය ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා. කමක් නැහැ, ඒ උත්සාහය දිගටම යෙදෙන්න. ඒක හරියට අර හඳට පොළු ගහපු මිනිස්සුන්ගේ වැඩක් වගේ තමයි. ගල් වලින් ගහලා පොළු වලින් ගහලා කඩලා බිමට ගන්න පුළුවන් මට්ටමට වෙසක් සඳ පායලා හොඳට පේනවා පෝය දවසට. සිතිජය මහමූදට ගියාම සිතිජය පේනවා මීට කිලෝමීටර් 10ක් 15ක් එහැයින් කෙලවරක් තියනවා වගේ පේනවා. නමුත් ප්‍රත්‍යක්ෂ වෙන්නම අපි ඒ කෙලවරට ගිහිල්ලම බැලුවනම් හරි, ඒක වඩා හොඳයි. ඒ වගේ ඉන්ද්‍රියන් වලින් මේක අවබෝධ කරගන්න පුළුවන්ද කියලා හිතනවා නම්, ඒ තාක්කල්ම ඔබ ඒක ඔබට ප්‍රත්‍යක්ෂ වෙනතුරුම ඉන්ද්‍රියන් වලින් ඔබ මේක තේරුම් ගන්න උත්සාහ කළ යුතුමයි. ප්‍රත්‍යක්ෂතාවයෙන් ඔබට තේරුනොත් මේක ඉන්ද්‍රියන් වලින් තේරුම් කරගන්න බෑ කියලා, අන්න එතෙන්දී ඉබේටම ඔබේ ඉන්ද්‍රියන් අතහැරිලා ඔබ ගමනක් ආරම්භ කරනවා. අන්න ඒ ගමන තමයි අතීන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රියට වඩා, ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මතාවයන් වලට වඩා අතීන්ද්‍රිය ඥානයකින් මෙහෙවන ගමන. මේක ඥානමය ගුණයක්. යදා පඤ්ඤාය පස්සතේ, මේ යථා තත්වය ප්‍රඥාවෙන් ස්පර්ශ කරන ගුණයක් තියෙන්නේ. ප්‍රතිපදාවක් නෙමේ, භාවනාවක් තමයි විදර්ශනා භාවනාවක්. විමසීමේ ප්‍රතිපදාව විදර්ශනා භාවනාවක් කියලා මේ සම්මුති ලෝකය හතරට පහට කඩලා බිඳලා පරමාණු දක්වා කැඩුවත් වැඩක් වෙන්නේ නැහැ. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් ඉවත් වෙන්න තියෙන මනෝමය භාවයන් වලින් ඉවත් වෙන්න තියෙන ප්‍රතිපදාව නොමග යනවා. බාහිර කසීන වලට හරි, බාහිර සංඥාවන් වලට හරි, බාහිර මලකුණු වලට හරි සිත යොදවා භාවනා කිරීමෙන් ඒ අධ්‍යාත්මය වටහා ගැනීමක් නෙමෙයි, අධ්‍යාත්මයට මොනවා හරි පැටවීමක්. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් නූතන ජනප්‍රිය බුද්ධාගම තුල සිදුවෙච්ච වරද. එතකොට මනෝ භාවයන් තුල සිර කිරීමක් නෙමෙයි, මනස ඉක්මවීමක්, චේතෝ විමුක්තියක් තමයි දේශනා කරන්න තියෙන්නේ, අවබෝධ කරගන්න තියෙන්නේ. ප්‍රතිපදාව හැටියට, දහම හැටියට, බුදුදහමේ කියා දීලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනේ අපි මනෝභාවයන් ගොඩනගන්නට ඔබට කියන්නේ නැහැ. මනස ඉක්මවන්නට. මනස ඉක්මවන්නට මනස තේරුම් ගන්න ඕන. මනස ඉක්මවන්නට පුළුවන් කරන ඒ නිරෝධ ධර්මයේ අකාලික ධර්මයේ මනාව වටහා ගන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ කරා නුවණ යොදවන්න ඕන. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති. අචින්තියෝ කිව්වේ ඒක. අනන්තය කරා යන ගමනට විපාකයේ වශයෙන් උත් ලැබෙන්නේ අනන්තයමයි. එතකොට අනන්තය යනු අකාලිකත්වයයි. අනන්තය කියා දෙයක් ලෝකෙ කොහොක්වත් නැහැ. අනන්තය කියා දෙයක් සම්මුති වචනයකින් කතා කරන්නේ අන්තයකින්. එතකොට මේ වාචික කිසිම ස්වરૂපයක් නැහැ පින්නතුනේ අන්තයකට නොඇටෙන දෙයක්. එනිසා නිරන්තරයෙන් අපි භාෂාවෙන් ප්‍රකාශනය කරන වචන ඒ භාෂාව තුලින් බිඳෙනවා වගේ ඔබට පේන්නේ ඒකයි. ආර්ය ශ්‍රාවකයන්ගේ දේශනා විලාශය ඒකයි. ඔහුගේ වචනේ නිරන්තරයෙන්ම බිඳලා කියන්නේ. බිඳලා දේශනා කරන්නේ වචන බිඳිනවා බිඳලා දේශනා කරන්නේ. එසේ දේශනා කිරීමට හේතුකාරක වෙන්නේ මොකද? මේ වචන හදලා තියෙන්නේ මිනිස්සු දෘෂ්ටිගත කරන්න. දෘෂ්ටිවලින් නිදහස් කරන්න නෙමෙයි දෘෂ්ටිගත කරන්න. ඊළඟට පොත් හදලා තියෙන්නේ දෘෂ්ටිවලින් නිදහස් කරන්න නෙමෙයි දෘෂ්ටිගත කරන්න. නමුත් ඉතින් අපිත් පොත් ලියලා තියෙනවා. නමුත් අපි වචන බිඳලා ඒක ලියනවා. තවර සම්මුති දේවල් නම් උගන්වන්න පුළුවන්කම තියෙනවා. ඒක දෘෂ්ටිගත කිරීමක් නේ සම්මුති ඉගැන්වීම කියන්නේ. මේක මේ ආකාරයයි මේ ආකාරයයි කියලා ප්‍රතිපදාවක් හදන්න පුළුවන්. ඒත් මේ ලෝකෝත්තර ධර්මයේ අභියස වචන වලින් ඒක ගොඩනගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේක ඥානණය කරගන්න තියෙන ධමයක්. එහෙම නැතුව මේක ලියලා තියලා බලාගෙන පිළිපදින්න පුළුවන් ධමයක් නෙමෙයි. අධ්‍යාත්මික ඥානය උදා වුණාට පස්සේ ජීවිතයේ ස්වභාවික තත්වයෙන් පවතින පටන් ගන්නවා. මම විසින් පාලනය වෙන, මම විසින් පාලනය කළ යුතු කියන කාර්යයන් නොමැතිව ජීවිතේ ඉතාම සෞම්‍ය ලෙස ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒ පටන් ගැනීම ආරම්භ වෙන්නේ ඔබ යම් දවසක ඔබව අත්හැරලා මේ අනන්ත විශ්වය කරා එකතු වෙච්ච දවසක. එහෙම නැත්නම් අකාලිකත්වය කරා එකතු වෙච්ච දවසක. ඒ අකාලිකත්වය කරා එකතු වෙන්න ඔබට පුළුවන්කම තියෙන්නේ දෘෂ්ටි අතහරින මොහොතේදී. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි අතහරිනකොටම තමයි සීලය හටගන්නේ. බුදුහාමුදුරන්ගේ සීලය ඔන්නෝම සීලයක්. එහෙම නැතුව පංච සීලේ, අට සීලේ, දස සීලේ, ආජීව අට්ඨමක සීලේ කියලා කියන්නේ එදා තිබිච්ච ඒවා. මහා මායා දේවීත් ආජීව අට්ඨමක සීලේ සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් අපේ අය මැරෙන්න හදනවා මේ පංච සීලේ බුද්ධ ආගමේ කියලා. එහෙම එකක් බුද්ධ ආගමේ නෑ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ධර්මය, ධර්මයේ තුලින් හටගන්නා වූ විනය, ඒ විනය තුලින් හටගන්නා වූ මානව දහමකින් පවත්වන්නා වූ දර්ශනය පින්නතුනේ. ඒ දර්ශනයට පත් වුණාට පස්සේ එයාට හිතක් වෙන දෙයක්වත්, අනුන්ට හිතක් වෙන දෙයක්වත් එයා කරන්නේ නැහැ. මොකද හේතුව ඒක දන්නව තමන් මානව හිතවාදීව ජීවත් වෙන්නට උවමනා කරන ප්‍රතිපදාව. ඒ තුලින් ජීවත් වෙනකොට පින්නතුනේ අර කෝටියක් සංවර සීලයට වඩා සීලයක්, මානසික සැනසෙල්ලක්, සුවයක් එයා තුල පවතිනවා. එහෙම නැතුව හුදෙක් පනවා ගැනීම නෙමෙයි සීලය කියලා කියන්නේ. එනිසා අධ්‍යාත්මික සීලය කියන්නේ දෘෂ්ටි වලින් නිදහස් වීමයි. දෘෂ්ටිගතව සිල්වත් වෙනකොට ඒකට කියන්නේ වෘත සමාදන් වීම. එක එක වෘත ඕන කෙනෙකුට ඉතින් සමාදන් වෙන්න පුළුවන්. ඒ හැටි ප්‍රතිඵලයක් නෑ ඒකේ. එක්කෝ තමන්ට, එක්කෝ අනුන්ට ඒකේ අහිතක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒක මෝහාන්ධකාරයෙන් යුක්තයි, විචිකිච්ඡාවෙන් යුක්තයි, ගැටලු සහගතයි. අර ලොකු නිර්වාණය නැමැති ඵලයක් මාර්ගඵල වගේ තත්ත්වයක් ඔවුන්ට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද වෘතවල සිරවීම නිසා. ඉතින් මුළු බුද්ධාගමම වෘතවල සිර වෙලා තියෙනවා. පදවල සිර වෙලා තියෙනවා. පද පරමියෝ බවට පත් වෙලා තියෙනවා. පද පරමියෝ කියලා කියන්නේ පද අරගෙන පද මගේ කියලා මේක හරි කියලා අල්ලගෙන තියෙනවා. දැන් ඒ ආගම්වල ඉන්න අය ඒ ආගම තදින් ග්‍රහණය කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ පද පරමියෝ බවට පත් වෙනවා. ඒ කාරණේ හොඳට තේරුම් කරගන්න ඕන. අර ඇමරිකානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් කියපු වචනේ හරියට වටිනවා. ලොව මැවු දෙවියෙක් දෙවියන් ගැන ඔබ මොකද හිතන්නේ කියලා අහුවාම ඔහු කියලා තියන්නේ ඉන්නවා කිව්වොත් ඉන්නවා නැහැ කිව්වොත් නැහැ කිව්වා. ඒක තමයි ස්වභාවය. පද පරම ස්වභාවය. ඉන්නවයි කියලා දෙයියෙක් ඔළුවට දැම්මොත් ඉන්නවා. නැහැ කියලා දැම්මොත් නැහැ. එතකොට මේ ලෝකයේ මේ ආගම් අදහනවා කියලා කරන්නේ මනෝ විකාරයක්. ආගම් අදහනවා කියලා කරන්නේ මනෝ විකාරයක්. ඉතින් බෞද්ධයෙක් ඉන්නේ ඒ මනෝ විකාරේම තමයි. අනිත් ආගමිකයෝ ඉන්නෙත් ඒ මනෝ විකාරේම තමයි. ඊටාම සුළු පිරිසක් තමයි ඒ මනෝ විකාරයෙන් නිදහස් වෙලා සජීවී ලෝකයේ දකින්නේ ඇත්ත දකින්නේ. දැන් ලෝකේ ඇත්ත தත්ත්වය මොකද්ද කියලා අහුවාම සමහර අය කියන්නේ අපි මැරෙනවා, මේවා හැම දෙයක්ම කැඩෙනවා බිඳෙනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ මැරෙන එකයි කැඩෙන බිඳෙන එකයි තමයි මේ ඇත්ත தත්ත්වය කියලා. එතකොට ජීවත් වෙන එක, පවතින එක, ලස්සන මල් පිපෙන එක, සොඳුරු දේවල් නෑ, ඒව ඇත්ත தත්ත්වෙ නෙමෙයි. එතකොට මොකද්ද මේ තියෙන්නේ? ඍණාත්මක දේ ඇත්ත தත්ත්වය කියලා පිළිගැනීමක්. එතකොට ඍණාත්මක දහමක් හැටියට බුදුදහම පිළිගැනීම වරදක් නෙමෙයි ලෝකය. එසා ඒ දෙකම වැරදි. ඇත්ත தත්ත්වය කියන්නේ මිනිස්සු උපදින එකවත් මැරෙන එකවත් නෙමෙයි. ඒක ඇත්ත தත්ත්වෙ නෙමෙයි. ඒක ස්වභාවික தත්ත්වයක්. ඒක සම්මුති සත්‍යයක්. අපි ඇත්ත தත්ත්වයේ හැටියට දකින්න ඕමනා කරන தත්ත්වයේදී දකින්න අවස්ථාවේදී ඔහු උපත මරණය කියන එක ඉක්මවා යනවා. ඒ උත්තරීතර ඥානයට ඉපදීම පේන්නේ නැහැ, මරණය පේන්නේ නැහැ. තමා දෙස බැලුවත් උපදින්න කෙනෙක් නැහැ, මැරෙන්න කෙනෙක් නැහැ, පවතින කෙනෙක් නැහැ. අන්න එතනයි ඇත්ත தත්ත්වයේ තියෙන්නේ. එතකොට ඒක එය ග්‍රහණය කර ගැනීමට තරම් ඥානයක් බලයක් මේ ඉන්ද්‍රිය ඥානයන් තුල ජීවත් වෙන පුජ්‍යලයාට නැහැ. එසා ඉන්ද්‍රිය ඥානයන් වල ජීවත් වෙන පුජ්‍යලයා නිතරම කැමති ඉන්ද්‍රිය ග්‍රහණය වෙන දේවල්, තේරෙන දේවල් ගන්න. ඒ නිසා අපි මෙතෙන්දි කියනවා ඔබ නොතේරෙන දේ හොයාගෙන යන්න. නොතේරෙන දේ හඹාගෙන යන්න. තේරෙන දේම හඹාගෙන යන්න එපා. එතකොට ඔබට හැම මොහොතේම ගන්න සිද්ධ වෙන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්ම තමයි. තේරෙන්නේ ඕවා. ඕවයින් තොර දෙයක් තේරෙන්නේ නැහැ. යම් තැනක රූපයක් නැද්ද? ඒ තේරෙන්නේ නැහැ. යම් තැනක වේදනාවක් නැද්ද? ඒක තේරෙන්නේ නැහැ. යම් තැනක සංඥාවක් නැද්ද? සංකාරයක්, විඥානයක් නැද්ද? ඒක තේරෙන්නේ නැහැ. ඒව යම් තැනක ඇද්ද ඒක තමයි අපි තේරෙනවා කියලා කියන්නේ, විඳිනවා. මට ඒක හොඳයි කියලා තේරෙනවා, මට ඒක නරකයි කියලා තේරෙනවා. ඒ කියන්නේ විඳිනවා. එතකොට නිර්වාණ ධර්මය කියලා කියන්නේ අවේදීත, අසංකත, අසංකාරික, විමුක්ති සහගත, නිරෝධ සහගත, විරාගික ධර්මයක් වෙනතුනේ. සර්වාකාරයෙන්ම අශේෂ විරාග නිරෝධ ධමයක්. කියන්නේ මොනම පැත්තකවත් එතන සංඥාවක් යොදවන්න බෑ. එතකොට නිවන තමන් බවටපත් වෙන්න ඕන. දැන් තමන් වෙනමයි නිවන වෙනමයි කියලා හරියන්නේ නැහැ. තමන් වෙනම ඉඳගෙන නිවන දුරින් දකින්න හරියන්නේ නැහැ. තමන් නිවන බවටපත් වෙන්න ඕන. නිවන තමන් බවටපත් වෙන්න ඕන. එතකොට තමන් හා නිවන දෙකම එකක් බවටපත් වෙච්ච කෙනාට තමයි ධම්ම ජීවිනෝ කිව්වේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ අර ධර්මය තුල පවතින ඒ මනස තුල මහ රැකවරණයක් ඔහුට සලසනවා. එහෙම නැතුව ඔය බාහිරින් මේ මොනව හරි පිළි අරගෙන ක්‍රියාත්මක කරයි කියලා මහ ලොකු රැකවරණයක් නැහැ පින්නතුනේ. ඒවත් යම් ආකාරයක රැකවරණයක් ආරක්ෂාවක් තියෙනවා ඒ ශික්ෂණයන් තුල, සීලයන් තුල. නමුත් ඒවයි මහා ජීවිතයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඊටාම සුළු ආරක්ෂා පද්ධතියක් තියෙනවා. නමුත් ඊට එහා ගියපු සාංසාරික මහා රැකවරණයක් ලැබෙනවා ඒ ධම්ම ජීවිනෝ කියන මට්ටමටපත් වුණාට පස්සේ. එතකොට බුදුහාමුදුරුවෝ ඉන්නේ එතන. එහෙම නැතු රූපෙන් ඉන්න බුදු කෙනෙක් දකින්න ප්‍රාර්ථනා කරන්න එපා. එහෙම බුදු කෙනෙක් පේන්නේ නැහැ. ලස්සන ශරීරයක් තියෙන මිනිසෙක් පෙනේවි. කවදාවත් රූපෙන් බුදු කෙනෙක් බලා ගන්න බෑ. බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉඳි සමහර මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ අගේ නැතුව තිබුණා. ඒ නිසා රූපෙන් නෙමෙයි වක්කලිය ඔබ බුදුහාමුදුරුවෝ දකින්න ඕන. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකීද අන්න එතන තමයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අදත් බුදුහාමුදුරුවෝ ජීවමානයි. අදත් ඔබට බුදු වෙන්න පුළුවන් කියලා යමෙක් කිව්වහට ඒකට කිසි වරදක් නැහැ. මේ ධර්ම අවබෝධය වෙනවා කියලා කියන්නේ සම්මා සම්බුද්ධ වෙනවා කියන එක. සම්මා සම්බුද්ධිය ඇති කරගන්නවා කියන එක. වර්ධව වටහා ගන්න බා ගෞතම බුදුන් කියන්නේ එක කෙනෙක්, මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියන්නේ තව එක්කෙනෙක්. එහෙම නැත්නම් මේ මෛත්‍රී බුද්ධිය කියලා අවබෝධ කරගන්න දේ වෙන දෙයක්, මේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ වෙන දෙයක්. මේ ගුණ ස්වභාවයක් ගැන කතා කරන්නේ, පුජ්‍යල ස්වභාවයක් ගැන නෙමෙයි. ඉතින් සම්මුතියයි අරගෙන තියෙන්නේ පුජ්‍යල ස්වභාවයක් ඇඩියට. ගෞතම බුදුහාමුදුරු කියන්නේ පුජ්‍යලයක්. ඉතින් ඒ පුජ්‍යලත්වය ආරක්ෂා කරන්න තමයි වෙරදරන්නේ. එහෙනම් මෛත්‍රී බුදුහාමුදුරු කියන්නේ පුජ්‍යලයක්. අන්න පුජ්‍යලත්වය ආරක්ෂා කරන්න වෙරදරනවා. ඉතින් ඒ උන්වහන්සේ වෙනුවට බෙර ගහනවා, කුඩි දානවා, නටනවා, කාවාඩි නටනවා, ඔලුවක් උදාගෙන නටනවා. ඉතින් කිසි වෙනක් නැහැ. ඉතින් අමු පිස්සන්ගේ වැඩ. ඉතින් ඒ නිසා ඥානවන්ත සමාජය තුල මේ ඥානනේ ඇති කරගන්න, බුදු කෙනෙක් ඥානමය වශයෙන් පුජ්‍යල වශයෙන් දැක ගන්න නෙමෙයි, ඒ පුජ්‍යලත්වය දුරු කරගත්ත ඒ බුද්ධත්වයේ අතහැරිය බුදුහාමුදුරුව දකින්න ඕන. මම සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ මං කිසිම බුදු කෙනෙක් නෙමෙයි කියන එකයි එදා කිව්වේ. එදා බුද්ධ කෝලහලයක් තිබුණා. ඒ බුද්ධ කෝලහලයේදී බුදුහාමුදුරුව කිව්වා මම සම්මා සම්බුද්ධයි. ඒ කියන්නේ මං කිසිම බුදු කෙනෙක් නෙමෙයි. මම මිනිසෙකුත් නෙමෙයි, මං දෙවියෙකුත් නෙමෙයි, මම රාක්ෂයෙක්, යක්ෂයෙක්, ගාන්ධර්වයෙක් නෙමෙයි. මම සම්මා සම්බුද්ධයි. ඒ කියන්නේ මම බුදු කෙනෙකුත් නෙමෙයි. ඒ කියන්නේ පින්නතුනේ මම කිසිවෙක්ම නොවේ කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කළේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔය කියනා වූ දස සංයෝජන ධර්ම ආදීකට ධර්ම ප්‍රහාණය වුණාට පස්සේ කොහෙද පින්නතුනේ පුජ්‍යලේ? කොහෙද පුජ්‍යලේ? කොහෙවක්වත් පුජ්‍යලේක් නැහැ. කොහෙවක්වත් පුජ්‍යලේක් හොයන්න කෙනෙක් නැහැ. ඒ නිසා මං කිසිවෙක්ම නොවේ කියලා දේශනා කළා. ඒ නිසා ඔබත් උත්සාහ කරන්න ඒ බුදුවරුන්ගේ தත්වෙට යන්න නම් කිසිවෙක්ම නොවෙන්න උත්සාහ කරන්න හැම මොහොතකම. මම අහවල් කෙනා වෙමි වෙමි කියලා මනස වැඩ කරද්දී හදවත ගැහෙද්දී ඒ හදවතේ ගැහෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයේ අභිභවාමා කිසිවෙක් නොවෙන්නට හැම මොහොතකම, කිසිවෙක් නොවී දකින්නට, කිසිවෙක්ම නොවී සිටින්නට උත්සාහ කරන්න. ඒ වචනේ හරි ගම්භීරයි. හරිම ගම්භීරයි පින්නතුනේ. අන්නේ තාත්වයට පත් වුණාට පස්සේ ඔබව සොලවන්න පුළුවන් කෙනෙක් జగතේ මාරේක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මිහිතලේ කොහොක්වත් නැහැ. ඔබට ලැබෙන සැනසille මහා පුදුම දෙයක්. හිසේ තිබුණු බරක් බිමින් තිබ්බා වාගේ, අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකය ලැබුණා වාගේ, මම්මුලාවෙකුට මඟ පෙන්වුවා වාගේ මහා පුදුම සැනසillක්, මානසික සුවයක් ඔබත් විඳින්න පටන් ගන්නවා. එයයි ඔබේ ජීවිතේ පරිවර්තනය කරගත යුතු ආකාරය. එයයි ඔබ ඇති කරගත යුතු වෙනස. ඒ වෙනස මගින් තමයි ඔබට සැනසille ලැබෙන්නේ. ඒ නිසාවෙන් හැම මොහොතකම සියල්ල අතහරින්න පුරුදු වෙන්න. භෞතිකව නෙමේ, අධ්‍යාත්මිකව සංඥා වශයෙන් සියල්ල අතහරිනවා කියලා කියන්නේ ක්‍රියාවක් කර නොගන්න, විශේෂයෙන් මතක තියාගන්න. දැන් ක්‍රියාකාරකමක් තුල අතහැරීම තියෙන හේතු සාධක සහිතව අතහැරීමක් තියෙන්නේ. මොකද දැන් සමහර අය කියනවා අපි මේ දේ අතහරිනවා. අපි අහනවා ඇයි මොකද අතහරින්නේ? එතකොට හේතුවක් කියනවා, මේක කැඩිලා. එහෙම නැත්නම් මේක දුර්ගන්ධයි. එහෙම නැත්නම් මේක අවලස්සනයි, මේක අවපැහැයි කියලා උන ගෙදර තියෙන භාණ්ඩයක් අතහරින්නේ එහෙමයි. එහෙම නැත්නම් මට මේක ප්‍රයෝජනයක් නෑ, වැඩිපුර තියෙන දෙයක් ආදී වශයෙන් කියමින් තමයි අතහරින්නේ. එහෙමනම් මේ හේතු සාධක සහිතව අතහැරීමේදී ඒ සාධකේ අතහැරලා හේතුව තියාගන්නවා. ඒකයි වෙන්නේ. හේතු සාධක සහිතව අතහැරීමේදී හේතුව තමන් ළඟ තියාගන්නවා අර සාධකේ අතහැරියට. හේතු සාධක සහිතව අතහැරීමක් නෙමෙයි ඔබ කළ යුත්තේ, හේතු සාධක රහිතව, හේතු සාධක නැතුව අතහරින්න ඕන. එතකොට හේතු නැහැ. හේතුඵල ධහමක් නෙමෙයි බුදුදහම, හේතුඵල නිරෝධ ධහමක් වෙන්න තුනේ. බුද්ධ දර්ශනය කියනවා, බුද්ධාගම කියලා කියනවා, නමුත් කාටවත් තේරුම් කරගන්න බැරි වෙලා තියෙනවා මේ තථාගත දර්ශනය. එහෙමත් නැත්නම් පින්නතුනේ හේතුඵල ධහමක් නෙමෙයි බුදුදහම, හේතුඵල නිරෝධය. හේතු භංගා නිරුජ්ජති කියලා කියන්නේ ඒක, හේතු භංග කළා, නිරුද්ධ කළා තියෙන දෙයක් මිසක් හේතුවත් ඵලයවත් අල්ලගන්න ධහමක් නෙමෙයි. හේතුඵල නිරෝධය. හේතු තියෙනවා නම් ඵල තියෙනවා, ඵල තියෙනවා නම් හේතු තියෙනවා. හේතුඵල නිරෝධයට පත් වෙන්න ඕන. එතකොට ඵල නැහැ, හේතු නැහැ. ඒ නිසා සහනය ලැබෙනවා. මේ කොහොමද මේ මනස ඇති කරගන්නේ? මනස ඒ ආකාරයට මෙහෙවන්න ඕන. සාමාන්‍ය ළඳ බොළඳ ප්‍රඥාව මෙහෙව ගන්න අමාරු, පොඩි අයට ඒක තේරෙන්නේ නැහැ. දැන් ලදරු පාසල් ළමයෙකුට එක පාට විශ්වවිද්‍යාල සමීකරණයක් එක ඉගැන්වුවාම එයා මොකද්ද කියලාවත් දන්නේ නැහැ, ඉරි දන්නෙත් නැහැ, කතිර දන්නෙත් නැහැ, මොනවත් දන්නේ නැති නිසා එයා මොකද්ද කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අහන ලදරු පාසල් පස්සේ ඊළඟට අහන්න පටන් ගන්නවා. ඉතින් මේක විශිෂ්ට ඥානයෙන් හෙබි පුජ්‍යලයන්ට පමණයි. අයන් දම්මෝ පණ්ඩිත වේදනියෝ, මේක ලෝකයේ ඉතාම විශිෂ්ට දාර්ශනිකයන්ට, මනෝවෛද්‍යවරයන්ට තියෙන දහමක් මිසක් මේ පොඩි පොඩි අයට තියෙන එකක් නන් නෙමෙයි. හැබැයි පුංචි ළමයින්ට වුණත් මේක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ අර මහා දාර්ශනික ගුණයෙන්, විමසුන් ගුණයෙන් යුක්ත වෙන්න ඕන. එහෙමත් නැත්නම් අපිට එයාගේ බුද්ධිය මෙහෙයවන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට කල්පනා කරන්න පුළුවන් කොහොමද අර සුනීත සෝභාක වැනි අය මහා මනෝවෛද්‍යවරු වුණාද, දාර්ශනිකයෝ වුණාද? නැහැ. ඒ අය අහිංසකයි. වැඩි වැඩි දේවල් ඔළුවේ පුරවගෙන නැහැ. තමන්ගේ මතවාද කියලා දෙයක් හදාගෙන නැහැ. ඊටාම සරලයි. පුංචි චින්තාමේ ශක්තියක්, සොයන් නැගී සිටීමේ ශක්තියක් ඒ අසරණ දරුව ළඟ ඇති වුණා. දැන් සාමාන්‍ය හොඳට බලන්න, සාමාන්‍ය ගෙදරක හැදිලා වැඩිලා මේ වැඩෙන දරුවෙකුට වඩා ওই යාචක ගුණේ වැඩෙන ওই පේමන්ට් එකේ නිදාගන්න කොළු ගැටියේ කරිම පැහිලා කියලා හිතනවා ඩිංගක් කතා කරලා බලනකොට. ඒකට හේතුව මොකද? ඔහු විශාල අද්දගීම් රාශියකට මුහුණ පානවා. ඒ මුහුණ පෑම තුළ ඔහු යම් ආකාරයක මෘදු මෙන්ම ගොරෝසුද පුජ්‍යලේ බවට පත් වෙනවා. පොඩි කපටි ගුණයකුත් ඒ පුජ්‍යලයාට ළඟ ඇති වෙනවා. ඒ බුද්ධියම, ඥානමය ගුණයම යම්කිසි කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් යහපත් දෙයක් කරා පමුණුවන්නත් ඒ ශක්තිය, ඒ බලය වැඩ කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගෙදරක ළමේ අවදි කරනකන් නිදා ගන්නවා, රෙදි ටික සෝදලා දෙනවා, කෑම ටික උයලා පිහලා දෙනවා, මේව තියෙනවා. නමුත් අර සුනීතට වෙච්ච දේ, සෝපාකට වෙච්ච දේ ඊට වඩා වෙනස්. පොඩි කාලේ වුණාට එයාට නිකන් ස්වභාවයෙන් නැගී සිටින්න උමනයි කියන ප්‍රඥාව ඇති වෙනවා. දැන් මේ කියන්නේ ඒ වෙණි අයට හැමෝම නෙමෙයි. ඊළඟට රාජකුමාරයෙක් වගේ, එහෙම නැත්නම් ඊටාම පෝසත් පරිසරයක ඉන්නකොටත් එයාවත් අර රජකමට සුදුසු වෙන විදියට හදන්න, පුරුදු කරන්න විශාල කැපවීමකින් ශිල්ප ශාස්ත්‍ර දෙනවා. මොකද එහෙම නැත්නම් ඊළඟ රාජ්‍ය තන්ත්‍රය බාර දෙන්න බැරි වෙන නිසා. මොකද එහෙම නැත්තම් අමාත්‍ය සහ රජය කැමති වෙන්නේ නැහැ නූගත් කෙනෙකුට මේක බාර දෙන්න. එතකොට ඒ එතනත් ප්‍රඥාමේ බලය ගොඩ නැගෙන්න පටන් ගන්නවා. අන්නේ පටන් ගැනීම තුළ තමයි යා විචක්ෂණශීලී ළමෙක් බවට පත් වුණා. ඒ ළමා ශක්තිය තුළ එයා බහුවාද වලින් පිරීලා නැතිව තිබුණා, ශක්ති ගුණයක් තිබුණා. ඒ ශක්ති ගුණයට බොහෝම සෞම්‍ය ලෙස ධර්මයේ කියලා දුන්නාම තේරුණා. එයාට මෙහෙම හිතන්න කිව්වහම එයාට තේරෙනවා. පුතේ බලන්න කියලා කිව්වහම මේ ද්වාකාරයෙන් එහා එයා ඒක සැකයක් නැතුව බලනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒක හරිද? අර හාමුදුරුවෝ කියපු දෙයට මේක ගැළපෙනවද? අර පොතේ තිබුණු දෙයට මේක ගැළපෙනවද? දැම්ම බලන්න බෑ, මම තව ටිකක් අහලා බලන්න ඕන කියන සැක විචිකිච්ඡා මේ ඔක්කොම ටික තියෙනවා. ඒකයි අර ළමයා ළඟ තියෙන වේගවත් බුද්ධියක් තියෙනවා. සුමගට හරියට යවුවොත් ළමේ සුමග යනවා, නිවන් උනත් ඉක්මනින් දකිනවා. ඒ වගේම ළමේ පිරිහීමට ලක් කළොත් වැරදි මඟක් පෙන්වුවොත් ඒ ළමයා ඒ වැරද්දත් ඉක්මනින් කරනවා. මොකද එයාට සොයන් තීරක බලයක් එතන වේගයෙන් ගන්නට ශක්තිය නොමැති නිසාම. ඒ නිසා වේගයෙන් හොඳට හා නරකට නමන්න පුළුවන් ගුණයකුත් යම්කිසි තාරුණේ කාලේ ඒ වගේම මධ්‍ය කාලයේදී තියෙනවා ජීවිතවල. ඉතින් වයසට යනකොටත් මෙන්න මේ මනස ගන්න ඕන නැවත. එහෙම නැත්තම් ගතානුගතික සංකල්පයේ Tamanට වැටක්, Tamanට වානක් හැටියට ඇති වෙනවා. ඉතින් නිර්වාණ වෙන්න ඕන, මේ බැඹි නැති වෙන්න ඕන. ඔබම ඔබ ගැට ගහගෙන ඉන්නේ, ඔබම ඔබ වැටවල් දාගෙන ඉන්නේ. ඔබේම වැටවල් ඔබ බලන්න. සෝවාන කියලා යන්නේ අපි මේ ගලාගෙන යන එක. ගලාගෙන යෑමේ ස්වභාවය, සසර ගලාගෙන යෑමේ ස්වභාවය නතර වෙනවා. සෝවාන වෙනවා. දැන් අපි කියන්නේ මේ කමාරයෝක නිර්වචන කරලා තියෙන මේ ජලපහරක් මුහුදට ගලාගෙන යනවා වගේ ස්වභාවයෙන් ගලාගෙන යන්න වැටෙනවා කියන එක නැහැ. ගලාගෙන යෑම සෝවාන් මාර්ගස්ථ පලස්ත බවට පත් වෙනවා. මොකද සසරට ගලාගෙන යෑමේ ගුණය නතර වෙලා ඵලයකටපත් වෙනවා. ඵලයක් නොවන මාර්ගස්ථ වෙනවා ඵල අස්ත වෙලා. ඒ කියන්නේ ඵලයක් නොවන ඵලයකටපත් වෙනවා, මාර්ගය නතර වෙලා ගලාගෙන යෑම නතර වෙලා. ඒක තේරුම් ගන්න අමාරු වෙනවා. ඒක ටිකක් ගැඹුරු කාරණයක්. අනේ ඒ කාරණේ තේරුම් ගන්න දිගටම ඔබට පුළුවන් නම් විමසුම් බුද්ධිය යොදවන්න. ඒව තේරුම් ගන්න විට ඔබගේ ප්‍රඥාව ඒ දර්ශන ගුණය කරා ගොඩනැගෙනවා. ඒ දර්ශන ගුණය තරා ගොඩනැගෙනකොටම ඔබ නොදැනුවත්ව ඔබ ගමන් කරන්නේ අර සියල්ල ඉක්මවා යන දර්ශන ගුණයට. ඉතින් සියල්ල ඉක්මවා යන්න කිව්වොත් එකපාරටම යට බැරි වෙන්න පුළුවන්. නමුත් මනාව මේ සමස්ත දේශනාවන් තුළ ශක්තියින් ඇති කරගෙන, බලය ඇති කරගෙන ඔහු උත්සාහ කළොත් ඔහුට පුළුවන්. දැන් අපි එකපාරට සාමාන්‍ය දුගී පැල්පතක ඉන්න කෙනෙකුට අපි කියන එකපාරකට අහවල් රටට ගිහිල්ලා එන්න කියලා කියනවා. එයා ඉතින් වටපිට බලයි කොහොමද මම රටකට ගිහිල්ලා එන්නේ, මේ දාවල ජීවත් වෙන්න විදියක් නැහෙනි කියලා. නමුත් මුදල් හදල් තියෙන මිනිස්සෙකුට කියනවා අහවල් රටට ගිහිල්ලා එන්න පුළුවන්ද කියලා. හොත් ඔව් මට පුළුවන්, මට හෙට උනත් ගිහිල්ලා එන්න පුළුවන් කියලා ඔහු කියනවා. මොකද ඔහු ළඟ ශක්තියින් තියෙනවා. ඒ වගේ මේකත් ඒ ශක්තියින් මත ගොඩ නැගෙන දෙයක්. ඒ නිසා ශක්තියින් නැත්තම් ශක්තියින් ගොඩ නගා ගන්න ඕන. ශක්තියින් තියෙනවා නම් ශක්තියින් ප්‍රයෝජනෙට ගන්න ඕන. එවිට ඔබට මේ නිවන් පුරයට යා හැකි බලය හට ගන්නවා. නිවන් පුරය කියන්නේ නිර්වාණ පුරය කියලා කියන්නේ ඒකයි. එහෙදි ලැබෙන දේ තමයි ඔක්කොම වෙනස්. නිරෝධ සහගත දේවල් තමයි ලැබෙන්නේ. එහෙට අන්ධකාරයක් නැහැ, ආලෝකයක් නැහැ පින්නතුනේ. නිවන් පුරේට අන්ධකාරයක් නැහැ, ආලෝකයක් නැහැ. දැන් ඔබ තේරුම් ගන්න එක නුවණින් මොන වගේද කියලා. පොඩි ළමයෙකුට නම් ඕක තේරුම් ගන්න උත්සාහ කරනකොට මෙයා නිවන් දකිනවා. මොකද්ද මේ අන්ධකාරයක් නැති ආලෝකයක් නැති නිවන් පුරේ කියලා. ඉතින් අපි වැඩි හිටියෝ ඒක අහන්න ඊළඟ එක අහන්න පටන් ගන්නවා. හැබැයි මේක තේරුනේ නැහැ. එහෙම තේරුනේ නැතුව පියවරවල් තියන්න එපා. විමසුම් බුද්ධියෙන් බලන්න. ඔබ මේ විමර්ශනය කරද්දී ඔබව නිවනට පත් වෙන ආකාරයටයි මේ අනුශාසනය අපි කරන්නේ. එහෙම නැතුව ඔහෙ කියවගෙන යනවා නෙමෙයි. මේ විමසන්න, ඒ විමසනකොට ඔබ නිවනට පත් වෙන්නයි අපි ඔබට උදව් කරන්නේ. ඒ තුල ප්‍රායෝගික වෙනකොට ඔබ නිවනට පත් වෙනවා. එතකොට පෙනුතුනේ අන්ධකාරය නැහැ, ආලෝකය නැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම නිර්වාණ පුරයේදී ස්ත්‍රී හෝ පුරුෂයන් හෝ වෙනාන් පුජ්‍යල ස්වභාවයකින් නැහැ. ඔවුන් කිසියම් සත්ව ස්වરૂපයක්, එහි මිනිස්යෝ සිටිනවා හෝ වෙනත් සත්ව ස්වરૂපයක් සිටිනවා හෝ දිව්‍ය බ්‍රහ්ම කියන ස්වરૂපයක් සිටිනවා හෝ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකයි පින්නතුනේ මේ ਸਰුවාකාරයෙන්ම නිර්වාණ ගුණයෙන් යුක්ත ස්වභාවය පින්නතුනේ. එහි උපදී මහා මරණය කියන දෙකම එහි ජීවත් වෙන අයට නැහැ. ඒක තේරුම් ගන්න බොහොම ගැඹුරු කාරණයක්. ඉපදී මහා මරණය එහි ජීවත් වෙන අයට නැහැ. ඒ නිසා හේ සෝම් පිට්ටනි නෑ මොකක්වත්. ඉපදී මහා මරණය ඕන්ට නෑ. ඒක තමයි වැදගත්ම කාරණේ. ඒක තමයි අපි දැනගත යුතු කාරණේ. ඒක තමයි ලෝක බුදුදහමේ තියෙන විශිෂ්ට කාරණේ. අන්නේ ගවේෂණය ටික වෙලාවක් පින්නතුන් තමන්ගේ අධ්‍යාත්මය තුළ සොයායන්න. මේ ආලෝකය සහ අන්ධකාරය නැති, ස්ත්‍රී පුරුෂ හෝ සත්ව ගුණාංග නැති, උපත හා මරණය නැති ඒ අපූර්ව නිර්වාණ පුරය කවරක්ද යන්න පිළිබඳව ටික වෙලාවක් නිහඬව සංසුන්ව විමසා බලන්න. ධම්මානු ධම්ම පටිපත්තේ අපි හෙත කෙව් දහමට අනුකූලව තමන්ගේ මනස ගලප ගන්නවා, හදා ගන්නවා, හැඩගස්වා ගන්නවා, නිර්මාණය කරනවා, සකසා ගන්නවා, පිළිපදිනවා. මේ ඕන දෙයකින් කියවෙන්නේ ඒක. අපි නිර්වාණ ධර්මයක් ප්‍රකාශ කළානේ නේද? ඒ ධර්මයට සමාන තමන්ගේ මනස, එහෙම නැත්නම් තමන්ගේ ආත්මය, එහෙම නැත්නම් තමන්ගේ සිත ගලප ගන්නවා, සමාන කර ගන්නවා, හැඩගස්ව ගන්නවා. අපි සමහර වෙලාවට යතුරක් ගෙනිල්ල දෙනවා, එහෙම නැත්නම් මොන හරි උපාංගයක් අපි ගෙනිල්ල දෙනවා. මෙන්න මේක විදියට මේකේ සමානව මේ යතුර මේ නට් එක අපිට හදලා ඕන කියලා. එතකොට ඒ සමානව හදලා දෙනවා. අන්න ඒක තමයි ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියන්නේ ඒකයි. ඊට සමානව ගොඩනගා ගන්න බලනවා. එහෙම ගොඩනගා ගත්තාම අපිට හැකියාව තියෙනවා අර කියන්නා වූ ගැටලු නැති. ඉතින් මෙහි මාර්ගඵල දෙන්නේ නැහැ. ඵල නැහැ මෙහි. තියෙන ඵලේ නැති කරන්න පුළුවන්. මොකද්ද තියෙන පුතජ්ජන කියන ඵලේ ඕගොල්ලන්ට තියෙනවනේ. අපි පුතජ්ජනයෝ කියලා කියන්නේ. සමහරලාට නේද? අපි පුතජ්ජනයෝ කියලා කියනවා. ඉතින් ඒ නිසා අන්නේ පුතජ්ජනයෝ කියන ඵලේ නැති කරන්න පුළුවන්. ඒ පුතජ්ජනයෝ කියන ඵලේ නිසා ඔබ අපාය යන්නත් පුළුවන්, සුගතිය යන්නත් පුළුවන්, මිත්‍යා දෘෂ්ටික වෙන්නත් පුළුවන්, සම්මාදිට්ඨික වෙන්නත් පුළුවන්. මඩේ හින්දපු ඉන්නක් වගේ නියත නැති ගතියක ඉන්නවා. ඒ ඵලේ නැති කළාට පස්සේ කිසිම ඵලයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටිය නැති වුණාට පස්සේ මොන ඵලද? මමෙක් නැති වුණාට පස්සේ මොන ඵලද? දැන් ආත්ම දෘෂ්ටිය නැති කරගත්ත කෙනෙකුට එයාට කියන්න පුළුවන්ද මට අවබෝධ වුණා මේක කියලා? බැහැනේ. මට මේ අවබෝධ වුණා කියලා කියන්න බෑ. ඒක මම නැති බව අවබෝධ කරගත්තා මිස මට අවබෝධ වුණා නොවේ. ඒකට සතුටක් ජීවිතේ පවතිනවා නම් මට ලැබුණා, මම අවබෝධ කරගත්තා, මට ප්‍රත්‍යක්ෂ වුණා කියන සතුට නෙමෙයි ඔහු ළඟ තියෙන්නේ. මා ළඟ මමෙක් නැහැ නේද කියන සතුට තියෙන්නේ. මා ළඟ මමංකාරය නැහැ නේද? මා ළඟ මමෙක් නැහැ නේද කියන සන්තෝෂය තියෙනවා. ඒකයි මේ පළවෙනි මාර්ගඥාන දර්ශනයෙන් තියෙන්නේ. ඉතින් මේකට සකල ක්ලේශෝම ප්‍රහාණ කළ යුතු නැහැ. 100%කට අධික ප්‍රතිශතයක් ඔබට දහම වෙනුවෙන් ඇදලා බැඳලා තියන්න පුළුවන් නම් සමස්ත බැඳීම් වලින් ධර්මයේ වෙනුවෙන් නැමෙන්න පුළුවන් නම් 55%ක් 60%ක් ඔබට මේ ධර්ම අවබෝධය කරන්න පුළුවන්. ඉතින් මගේ අභිලාෂය තියෙන ওই පින්නතුන් ප්‍රමුඛ වශයෙන්ම සතර අපායට ඇදගෙන යන මහ බලය මමංකාරය සක්කාය දිට්ඨිය විඳින්න විතරයි. අනිත් ටික සසරදී කොහොම බිඳුණක් කමක් නැහැ. මොකද හේතුව එයා මහා දැඩි දුක්ඛන්දරාවකින් මුදවනවා. ඉතින් දහම තේරුම් ගත්ත උදවිය කියන දෙයක් නම් තමයි අනේ මට අම්මා තාත්තා දුන්නට වඩා දෙයක්. මට මගේ ස්වාමියා බිරිඳ මට ලබා දුන්නට වැඩිය දෙයක්. මගේ දරුවෝ මට ලබා දුන්නට වැඩිය දෙයක්. මුළු මහත් විශ්වයේම අපිට ලැබුණු දෙයට වැඩිය දෙයක් මේ ධර්මයෙන් ජීවිතේට ලැබුණා කියන එක තමයි ඔවුන්ගේ අදහස වෙන්නේ. ඒක ඇත්ත කතාව. අම්මා තාත්තා රකින්න පුළුවන්කම තියෙන්නේ ටික කාලයයි අපිව. මහත්තයට රකින්න පුළුවන්, නෝන්ට රකින්න පුළුවන්, දරුවන්ට රකින්න පුළුවන් ටික කාලයයි. දැන් මේක මුළු සංසාරයටම රකින්න පුළුවන් ආරක්ෂාවක් තියෙනවා. එතකොට අර ඔක්කොම රැකවරණයට වඩා වැදගත් වෙන්නේ නැද්ද ඒක? බොහොම වැදගත් ඒක. බොහොම ශ්‍රේෂ්ඨයි. ඒතර ඔබේ උත්සාහය තියෙන්නත් ඕන, ධර්මයේ අනුශාසනය තියෙන්නත් ඕන. මේ දෙකම කැටි කළ තමයි. දැන් ලාංකිකයෝ බෞද්ධයෝ නිවන් දකින්නවද? නෑනේ. හාමුදුරුවෝ නිවන් දකින්නවද? නෑනේ. අනේ අර වරදවලා භාවනාවට නිවන් දකින්න හරි ආසාවක් තියෙන හාමුදුරුවන්ට පටලෝපු පොත් ටිකක් හම් වෙලා පිස්සු වැටෙනවා බාගෙට බාගෙ. පිස්සංගොඩ වලින් බෙහෙත් ගන්නවා. පිස්සු හැසිරීම් තියෙනවා. සමහර හාමුදුරුවෝ පිස්සු නිසා ඒගොල්ලෝ වැටවල් බැඳලා එයි මෙහාට ගේන්නවත් නැහැ. ඒ තැන්වලටම ගිහිල්ලා ආහාර පාන දෙනවා සමහර ආරණ්‍යවල පිස්සු වැටිලා. පින්න පාතට එක් කරගන්නේ නැහැ හාමුදුරු. මම දැකලා තියෙනවා. හිටියාම හූ කියනවා. අහස දිහා බලාගෙන අත් දෙක දික් කරගෙන කෑ ගහන අය පිස්සු වැටෙන මම දැකලා තියෙනවා. නිර්වස්ත්‍ර ඇවිදිනවා. ඇයි? පව් ශාසන විනාශයක් කළා. බුදුරජාණන් වහන්සේගේ සමයේ ඒ කාලය ඉක්ම යනවත් එක්කම ඒ පළවෙනි සංඝායනාව සිදු වෙද්දී ආනන්ද හාමුදුරුව 25 වසක් උපස්ථාන කළ හාමුදුරුව බුදුහාමුදුරුවන්ට පණමින් ගෞරව කරපු මේ ස්වාමින් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ ලේ ඥාති කෙනෙක්. නමුත් මොකද කිව්වේ සංඝායනාවට එන්න නම් රහත් වෙලා එන්න ඕන. ඇයි රහතුන්ට විශ්වාස නැද්ද? ආනන්ද හාමුදුරු මාර්ගඵලයකුත් ලැබලා තිබ්බා. නමුත් කිව්ව මොකද? රහත් වෙලා ඉන්න ඕන. මොකද මේ රහතුන්ගේ වචනය මාර්ගඵලලාභී කෙනෙකුටවත් ලැබසි වෙන්නේ නැති නිසා රහත් වෙලාම ඉන්න ඕන. එතකොට ඔබ හිතන්නේ ඒ රහතුන්ගේ වචනය බුද්ධ ඝෝෂ නැමැති පුහුදුන් කෙනෙක් ලවා සිදු වුණාට පස්සේ පොඩි පහේ විනාශයක් කරන්න නැද්ද? හිතල විනාශ කරන්න ඕනේ, ඉබේම ඒ විනාශය සිද්ධ වෙනවා. ඇයි එහෙම කළේ? සිංහල බෞද්ධ අපි හරුප ලියාගෙන තියාගෙන ළඟ තියාගන්නවද? නෑනේ. ඊටාම ශ්‍රේෂ්ඨ පද උත්තරීතර දේවල් අපි ළඟ තියාගෙන තිබුණේ. ඒ දර්ශන වේදයේ තුලින් මුළු මහත් ලෝකයම නම්වන්න පුළුවන් කියලා දැනගත්තා. ඒ දර්ශන ආක්‍රමණය සිදු කළා. ඒ විනාශය සිදු කළා. ඒ විනාශය සිදු කළා දෙසටක් මිත්‍යා දෘෂ්ටික තියෙන බලවේගවල තියෙන භාවනා ටිකයි ප්‍රතිපත්ති ටිකයි සිල් ටිකයි මෙහි ගෙනල්ලා ගහලා ගියා. අද මොනවද කරන්නේ? ඒව තුලින් මනස ඔය බණේ කියලා රුවන් ඉදිරි වලින් කියන දේවල් වලින් ටීවී දාගෙන කරන දේවල් වලින් හොඳට බලන්න මිනිස්සු මානසිකව වැටෙනව මිසක් නගා සිටවීමක් නැහැ. මානසිකව පිරිහෙනව මිසක් ප්‍රබෝධමත් කිරීමක් නැහැ. ඥානාන්විත කිරීමක් නෙමෙයි මොලේ මැටි ගහලා වහනවා. විචක්ෂණශීලී බුද්ධ නිර්මාණශීලී ඥානනේ ගුණයකට වුන් පමුණුවන්නේ නැහැ. ජීවිතේ එපා කරනවා, ජීවත් වීමත් එපා කරනවා. හැම දෙයක්ම එපා කරලා හැම දෙයකටම වෛර කරන අවසානයේ පුජ්‍යලයක් නිර්මාණය වෙලා අවීචි මහා නරකයට යනවා. කලකිරීමෙන් මේ ගිහිල්ලා ජීවිතේට කලකිරීම කියන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක කම්පනයක් තුල හටගන්න දෙයක්. නොසෑහෙනත්වය තුල හටගන්න දෙයක්. ඒ කම්පන තුලින් මිය ගියාම මේ මිනිස්සු අවීචි මහා නරකයේ උපදිනවා. ලෙහිසි නෑ. ඒ නිසා ඒ සෝචනීය தත්ත්වය නිසා තමයි අපි ජාතියක් හැටියට පිරිහෙන්නේ. මේ පවතින ජනප්‍රිය බුද්ධාගම තමයි මේ සිංහල ජාතිය විනාශ කළේ කියලා ඉතිහාසඥයෝ ලියයි. ඒ විචක්ෂණශීලී බුද්ධිය නැති නිසාම තමයි ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ කපටි දේශපාලඥයෝ සහ නොයෙකුත් සංවිධාන. ඒකෙන් ප්‍රයෝජනය ගන්නවා. නැත්තම් කවදාවත් ජනතාව ප්‍රඥාවන්ත වුණා නම් පාර්ලිමේන්තුව ඇතුලේ මෝඩයෝ නැහැ. ජනතාව මොන තරම් මෝඩයිද ඒ තරමට පාර්ලිමේන්තුව ඇතුලේ මෝඩයෝ ඉන්නවා. ඒකයි තියෙන කතාව. ඒ සිතන්න බැරි ශක්තිය තමයි ඇති කරලා තියෙන්නේ. ඉතින් හරිම ඒක සංවේගදායි මහා පුවතක්. අඬන්න ඕන කාරණයක්, දුක් වෙන්න ඕන කාරණයක් ඒ විනාශය පිළිබඳව. ඉතින් ඥානවන්ත සමාජයේ දැම්වත් විචක්ෂණශීලීව නැගී හිටියොත් අර බුදුහාමුදුරෝ කියපු විවරණයට අනුව මේ රට 5000ක් කල්ම පවතිනවා බෞද්ධ රාජ්‍යයක් හැටියට. මොකද බුදුහාමුදුරෝ තායිලන්තයට හරි එහෙම නැත්තම් වෙන කොහෙට හරි විවරණ දුන්නේ නැහැ. විවරණයක් දීලා තියෙනවා මෙහෙට මේ බුදුරජාණන් වහන්සේ 5000ක් කල්පයක පවතිනවා කියලා රහතුන්ගේ අනුශාසනාවක් තියෙනවා. ඒ නිසා ඒ தත්ත්වේ පවත්වන්න පුළුවන්කම දෙන මේ ශ්‍රවණය කරන අයට. බුදුදහමේ ලොකු ප්‍රතිපත්ති ගොඩක් නැහැ. මේ දර්ශන ඥාණයට පත් වුණාට පස්සේ එයාට හැම දෙයක්ම මනාව පේන්න පටන් ගන්නවා. සම්මා දිට්ඨියෙන් බැලුවාම ඇස් සැරෙන මිනිස්සෙකුට කවදාවත් ඔතන වලක් තියෙනව, මෙතන කණුවක් තියෙනව, ඔතන ප්‍රපාතයක් තියෙනව කියා කියන්න ඕනේ නැහැ. එයා මග දැනගෙන ලස්සනට යනවා. එහෙම නැති වුණාම තමයි කෝටියක් දේවල් පනවන්න ඕන, කෝටියක් අනුශාසනා කරන්න ඕන, කෝටියක් සිල් පනවන්න ඕන. ඇයි? පේන්නේනේ, අන්දයිනේ. ඇස් ඇරිච්ච මිනිස්සෙකුට කෝටියක් පැනවීම මුකුත් කරන්න ඕම නැහැ. දැන් අපේ අම්ම කියන කතාවක් තමයි, ලොකු පුතා කොහේකියත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා දන්නෝ ගිහිල්ලා ඕන දිහා කොහොන විදියට ඉඳලා ඇඟ බේරන් එන්න දන්නෝ. ඊළඟට සමහරලාට අපේ මල්ලි වගේ ඔහේ හරි ගිහපු ගමන් බය වෙනවා. කවුරුත් එක පැටලුවක් දන්නේ නැහැ, කොහේ ගියක් දන්නේ නැහැ, කාට ආවුණක් දන්නේ නැහැ, මොන කොල්ලෝ රංචුවක් එක්ක ඉඳලාද දන්නේ නැහැ කියලා බය වෙනවා. ඉතින් ඒ අම්මතුල ඒ දර්ශනේ හටගන්නේ ඇයි? ඒ හටගන්නේ ඇස් අරගෙන වැඩ කරන කෙනා සහ ඇස් පියාගෙන වැඩ කරන කෙනා අඳුරා ගැනීම තුල. බය වෙන්න ඕනේ. දැන් අපිත් සමහර වෙලාවට අපි කලබල වෙන්නේ නැහැ. දැන් උන් තේරුම් ඇති කෙනෙක් එළියට ගිහිල්ලා ගමනක් ගිහිල්ලා එනකන් අපිට කලබලයක් නැහැ. නමුත් දැනුම් තේරුම් නැති කෙනෙක් එළියට ගියහම අපි කලබල වෙනවා. ඒ වගේ තමයි. ඒ නිසා ඔබ මේ ඥාන දර්ශනේ උදා වුණාට පස්සේ ඔබ දැනුම් තේරුම් ඇති කෙනෙක් බවට, දර්ශනයක් ඇති කෙනෙක් බවට පත් වෙන. ඒ නිසා එහෙම මුකුත් පණවන්න උවමනා කරන්නේ නැහැ. අනිත් එක මේ පැනවීමෙන් මේක දැන් අපි හිතනවා බොරු කියන්න හොඳ නෑ කියලා මේ රටේ බෞද්ධයෝ ඉන්නවා. ඒක මහා මුලාවක්. ওই බොරු කියන්න පුළුවන්කම තිබ්බනම් මං හිතනවා අපි යටත් විජිතයකට අහුවෙන්නේ නෑ. උපායශීලීත්වයනේ. එහෙම වුණා නම් අපි යටත් විජිතයට අහුවෙන්නේ නැහැ. අපි රටේ තාමත් රජ පරම්පරාවක් තියෙනවා. රාජ්‍ය පරම්පරාවක් තියෙනවා. දැන් තායිලන්තේ පොඩ්ඩක් හරි ඥානවන්ත වුණා. එනිසා අද තායිලන්තේ රජෙක් ඉන්නවා. තේරුණා නේද? ඥානන්විත වෙන්න ඕන, උපායශීලී වෙන්න ඕන. ඉතින් ඒ දන්නේ නැති නිසා සිංහලයා මෝඩයා කියලා මේ රට අල්ලගත්ත මිනිස්සු තමයි කිව්වේ. ඒක ඇත්ත. ඒ මිනිස්සු එහෙම කිව්වේ අපි මෝඩ නිසා. මෝඩයි, ඒක තමන් මෝඩයි නේද කියලා තමන්ට තමන් චෝදනා කරගන්න පුළුවන් වුණොත් තමයි ඔබට ඥානවන්ත වෙන්න පුළුවන්. ඇත්තෙන්ම ඔබ මෝඩයි. මේ දහම අවබෝධ කරගන්න තුරුම මෝඩයි. කැමතිද මේ විදියට දිගටම ඉන්න? ඒ නිසා වහාම වෙනස් වෙන්න ඕන. ඒ මෝඩකමින් වෙනස් වෙන්න. දහම අවබෝධ කරගන්න තරම තරමටම මෝඩ කියලා කියන්නේ මෝහයේ ඉන්නවා කියන එකනේ. අඳුරේ. අඳුරේ ලෝකේ දකින්න නැහැ කියන එකයි මෝඩකම කියලා කියන්නේ. දහම දකින්න, දහම දකිනකොට අර මෝහය නැහැ, අඳුර නැති වෙනවා. අන්ධකාරයටයි මෝහය කියලා කියන්නේ. මේ දහම මතු පිටින් ඉගෙන ගත්තත් නැතත් අපිට පුළුවන්කම තියෙනවා අපේ මනස තුලින් අවබෝධ කරගන්න. මනස තුල තියෙන වේදනාව Tamanට අඳුනගන්න පුළුවන්. මනස තුල තියෙන සංඥාව අඳුනගන්න පුළුවන්. මනස තුල තියෙන දුක, සතුට, වේදනා, බය, බිය, ශෝක, සංවේග, සන්තාප අඳුනගන්න පුළුවන්. මනස තුල හැම මොහොතකම දෘෂ්ටිගත වීම අඳුනගන්න පුළුවන්. මනස තුල හැම මොහොතකම වචනවල බැඳීම, සංකල්පවල බැඳීම ඔබට අඳුනගන්න පුළුවන්. මේවයි නිරෝධය, හේවත් නිමාව තමයි නිවන. එතකොට ඒක ඇති කරගන්නේ කොහොමද? ක්‍රමවේදය කියන එක අපි හැමතැනටම යොදනවා. ක්‍රමවේදය කියන එක ඉක්මවන්න ඕන ඥානෙ. ඒකනේ අර කර්මය ඉක්මවන්න කිව්වේ. පටිපන්නෝ පමොක්ඛන්තේ. ප්‍රතිපදාවන් අවසන් කරන්න. ප්‍රතිපදාවලින් නිදහස් වෙන්න. ඒ ඔබ ළඟ තියෙන්නේ මේ ප්‍රතිපදාවල් හැමතිස්සෙම තියෙන බෞද්ධ ප්‍රතිපදා, මුස්ලිම් ප්‍රතිපදා, ක්‍රිස්තියානි ප්‍රතිපදා, හින්දු ප්‍රතිපදා, ජෛන ප්‍රතිපදා. ඒව මොකක්වත් නැත්තම් මගේ ප්‍රතිපදාව. එක්ක පරවාදය, එක්ක අත්වාදය. එතකොට පටිපන්නෝ පමොක්ඛන්ති. ප්‍රතිපත්ති වලින්, ප්‍රතිපදා වලින් නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ එයා ප්‍රතිපදාව නැති කෙනෙක් නැති කෙනෙක්ද? එයා ප්‍රතිපදාවක් නැති කෙනෙකුත් නෙමෙයි, ප්‍රතිපදාවක් ඇති කෙනෙකුත් නෙමෙයි. ප්‍රතිපදාව වලින් නිදහස් වුණා. ටිකක් තේරුම් ගන්න අමාරුයි ඒක. ප්‍රතිපදාවක් නැති කෙනෙක් කිව්වොත් වැරදි. ඈ? එතකොට ප්‍රතිපදාවක් ඇති කෙනෙකුත් නෙමෙයි, ප්‍රතිපදාවක් නැති කෙනෙකුත් නෙමෙයි. එතකොට එයා ඇත්තෙන්ම කවුද? ප්‍රතිපදාවක් නැති කෙනෙක්. හැබැයි ප්‍රතිපදාවක් නැති කෙනෙක් නෙමෙයි. ඇති කෙනෙකුත් නෙමෙයි, නැති කෙනෙකුත් නෙමෙයි. අර විශේෂ ආකාරයකින් ඒක මතුවෙන්නයි අපි වචන ආරම්භය කළේ. ඒකෙන් සොයන්න, ඒ විදියට සොයන්න, සෙවීමේ පහසුව සඳහායි අපි වචන ආරම්භය ඉදිරිපත් කළේ. දහම් ගැටයක්නේ. ඒ ගැටේ ලියා ගන්න. ලියනකොට ඔබට දහම මතුවෙනවා. දහං ගැට කියලා මේ ලියා ගන්න බැරි ගැට වලට කපටිකම් වලටත් මිනිස්සු කියන්න හේතුව මේ දහං ගැට ටිකක් ලියන්න අමාරුයි. ඒවා හරි ගම්බීරයි. ඒ කියන්නේ ලියා ගන්න බැරි දේවල් වලටත් මිනිස්සු දහං ගැට කියලා කියන්න පටන් ගත්තා. ටික තේරුම් ගන්න අමාරු කෙනෙකුට කියනවා මේ මිනිස්සේ හරි ලෝකෝත්තරය කියලා. මොකද ලෝකෝත්තර ධර්ම ටික තේරුම් ගන්න හරි අමාරුයිනේ. වටහා ගන්න අමාරුයි. ඒදී ඔයයන්ටත් මේ හරි අමාරු වෙනවා මේ දේශනා කරන ලෝකෝත්තර හාමුදුරුව තේරුම් ගන්න. ලෝකෝත්තර සාහිණන්සේ තේරුම් ගන්න ලෝකේ ඉන්නේ ඒගොල්ලෝ නා ගෞරවයෙන් කියන්නේ මම ඒක ගෞරවයෙන් කියන්න ඕන දෙයක්. ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකයෙන් එතර කියන එක. ඉතින් ලෝකයෙන් එතර කියන එකට කියන්න පුළුවන් සටකපට පුච්චිලේකට. ඒක වැරදි විදිහට යදනවා. ඉතින් අර බැරි වැඩකට කියනවා අය වැඩේ නම් මට අරහන්. ඈ අරහන් කියන්නේ අර සිඳලු කියන අර්ථයේ. ඈ එතකොට රහත් වෙන්න බෑ මේ කාලේ කියන මතය පදනම් කරගෙන ඒ දේ නම් මට අරහන්. මට ඒක හරියන්නේ නැහැ. මට ඒක ගැළපෙන්නේ නැහැ කියලා කියනවා. කොච්චර වැරදි කතාවද මේ සමාජගත කරලා තියෙන. බලනකොට නිගා දෙන විදියටයි නිග්‍රහ වෙන විදියටයි යම් යම් දේවල් පනවගෙන තියෙන්නේ. පින්නතුන්ට මේක මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නෙමෙයි මේ සතිය මේ මාසෙ මේ වසර ඇතුළත දකින්න පුළුවන් දෙයක්. ඒ කැප වුණොත් මහත්සේ කැප වුණොත් කොච්චර කැප වෙන්නද? ඔබ විශ්වවිද්‍යාල උපාධිය ගන්න ඔබ කොච්චර කාලය සහ ධනය මොලේ වැය කරාද ඒ ටික කැප කරන්? ඔබ රස්සාවක් කරලා ගෙයක් හදන්න කොච්චර කාලය ධනය වේලාව කැප කළාද? එච්චර කාලයක් මේකට කැප කරන්නේ. ඒකට වඩා වටින දෙයක් මේක. ඒ උපාධි දහහකට වඩා කෝටියකට වඩා වටින දෙයක්. ඇයි ඉතින් එච්චර කැපවීමක් කරන්න බැරි? එහෙම කැප වෙනවා නම් මේක දකින්න පුළුවන්. ඥානනේ වහාම ගොඩ නැගෙනවා. ආනන්තරයේ පාප කර්ම වෙලා නැත්තම් විවෘත මනසකින් යුක්තෝ පදපරම භාවයෙන් යුක්තෝ. පදපරම භාවය කියලා කියන්නේ තමන්ගේ කියන දෘෂ්ටි දැඩිව ග්‍රහණය කරගත්තු පුද්ගලයෙක් නොවි විවෘත විද්‍යාත්මක මනසකින් පරේක්ෂණය කරන කෙනෙකුට මේක අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තෙන්ම බුදුදහමේ නොවන අය පවා මේක පරේක්ෂණය සඳහා යොමු වෙනවා. අපි නොසඟවා මේ කරුණු ඇත්තන්ට උනත් කියලා දෙනවා මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඕන කෙනෙකුට පෞගේ දවසක කෙනෙක් ඇවිල්ලා කිව්වා එක මේ පියතුමෙක් ඇහුවා කිව්වලු මේ වයසට ගිහිල්ලා ලංකාවේ ඉන්නු අනේ මට සෝහාන් වෙන්න පුළුවන්ද කියලා ඇහුවලු මේ ආත්මේ. මේ මේ පියතුමෙක් කතෝලික ආගමේ. ඉතින් මං කිව්වා මේ ගිහින් කියන්න පුළුවන් කියලා කිව්වා කියලා. ඊවසේ දේශනා ටික අරගෙන ගියා මංගෙන් අහුව දෙන්නද කියලා. මං කිව්වා බොහොම හොඳයි දෙන්න. බොහොම හොඳයි දෙන්න. නේද? කවුරු හරි ඇඳුමින් වෙනස් වෙන්න නෙමෙයි ඕන. මොන ඇඳුමක් ඇඳගෙන හිටියත් කමන්නේ. වෙනස් වෙන්න උවමනා කරන්නේ ඥානනේ. ඒ ඥානනේ වෙනස් වීම බුදුහාමුදුරුවන්ට අනුකූලව රහතන් වහන්සේලාට අනුකූලවත් බුද්ධාගමට අනුකූලවත් වෙනත් ආගමකට අනුකූලවත් නෙමෙයි. එය තත්තාකාරය එහෙ නැත්තම් පවතින ස්වභාවයට අනුගතව අනුකූලව වෙනස් වෙන ස්වභාවයක් වෙන්න ඕන ගුණයක් බවට පත් වෙන්න ඕන. ඒ වෙනසෝම ඇති කරගන්න දැඩි අදිෂ්ඨානයක් කරන්න යම් යම් බාධක ප්‍රශ්න තියෙනවා නම් ඒව පසකට දාන්න හැම මොහොතකම මේ ෆයිල් එක ඉස්සරහට ගන්න. මොකද මට නිවන් දකින්න ඕනේ කියන ෆයිල් එක ඉස්සරහට ගන්න. නැත්නම් වයසට ගිහිල්ලා පුළුවන් විශ්‍රාම කරලා ගන්න පුළුවන් පස්සේ පුළුවන් නේද? ඈ වැඩ කරලා පුළුවන් ගේ හදලා පුළුවන් කියලා පසකට දාන්න එපා. මේක ඉස්සරහින්ම තියාගන්න. ඒ දේ ඔබ තුල ගොඩ නැගුණොත් ඔබට මැරෙන්න පුළුවන් පිරිපුන් මිනිස්සෙක් හැටියට. නැත්තම් මැරෙන්නේ අංග සම්පූර්ණ නොව කෙනෙක් හැටියට. මේ දහම අවබෝධ කරගත්තොත් හැමෝටම කතා කරලා බයි බයි කියලා යන්න පුළුවන්. නැත්තම් විශාල කනස්සල්ලකින් අනේ මම කොහොම හරි බේරගන්න හරි ගමාර. ඒ වගේම මලාට පස්සේ හරි භයානකයි සිත හලවල එහෙම හිටියොත් එහෙම පෙරේතයෝ කුම්බාරලියෝ බවටපත් වෙලා ඇවිල්ලා මහා ගිරියර වෙනවා. ඊට පස්සේ ළමයි ගොව බෝතල් වල දාලා කුඹුරු වල දානවා නොයෙකුත් දේවල් වලලා හරි ප්‍රශ්නයක් තියෙනවා. අප්‍රමාදීව සත්‍ය අවබෝධ කරගන්න ඕන දෙයක් අතහැරලා මේක දකින්න ඒ තරම් වටිනවා. හස්සාව අතහැරලා වුණත් කමන්නේ නිවන් දකින්න. සතියක් නිවාඩු දාලා වුණත් කමන්නේ, මාසයක් නිවාඩු දාලා වුණත් කමන්නේ, බණහන් ඒක වටිනවා. සද්ධර්ම අවබෝධ කරගන්න ඒක වටිනවා. ඒකයි වැදගත්. දහමක් ඇතුළත ජීවිතයේ නිවැරදිම දහම අවබෝධ කරගත යුතුයි. ඒ දහම තමන්ට සැනසෙලිදායක විය යුතුයි. අද ගොඩාක් අයට දහමක් තියෙනවා. භාවනා ප්‍රතිපත්ති තියෙනවා, ආගම් තියෙනවා, දෘෂ්ටි තියෙනවා, විවිධයි. නමුත් අපි ඔබගෙන් ඔවුන්ගෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබ සැනසෙලිදායක ජීවිතයක් ඒ තුලින් ගත කරනවද? ඔබ පරිණතයිද? පූර්ණයිද? නෑ. ප්‍රශ්න සහිතයි, වේදනා සහිතයි. සමහර අය දවසට 10-15 වතාව දෙයියන්ට කෑ ගැහුවත් හරි වේදනාවෙන් ජීවත් වෙන්නේ හාමුදුරුවෝ කියලා කිව්වා. මේ භාණ්ඩ වගේ දවසක් ගෙනාව ওই ටයිල් වගේක් මේ මුස්ලිම් අපේ කෙනෙක් එතුමා කියනවා ඉඳලා වැඩන්නේ මං ගාව මොකෝ ගෑණිට කොච්චර කරක් ගෑණි බයිනවා කිව්වා. කොච්චර හරි මට බයිනවා කිව්වා. මං හව දැන් ඉතින් මොකෝ ඉඳලා වැඩක් නැහැ කියන්නේ. දැන් වැඩක් නැහැ ජීවිතේ හොඳ කාලෙත් පහු වෙලා දැන් 45ක් පැනලානේ. මං කෝ 45ක් පැනලා කියන්නේ බලන්න. දැක්ක නේද? මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටිය මොන තරම් ඇදහුවත් සැනසෙල්ලක් නැහැ. තේරුණා නේද? මිත්‍යා දෘෂ්ටිය මොන තරම් ඇදහුවත් සැනසෙල්ලක් නැහැ. ඔවුන් දැවෙන, ඔවුන් පිච්චෙන, ඔවුන් කම්පණයටපත් වෙනවා. ආගමක් කිව්වයි කියලා මානව දහමට විරුද්ධ පවුකම් කළොත් ඒගොල්ලන්ට ගැළවීමක් නැහැ. දැන් මේ මිනිස්සු කරන්නේ ආගමෙන් කියපු පින්කන්නේ, ආගමෙන් කරපු පවුකන්නේ, මේ කරන්න නොකරන්න හදාගන්නේ. ඒක වැරදි. බුද්ධාගමේ අය හරි හැටියට අපි ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයකින් මේ දේ කටයුතු කරන්න ඕන. දැන් දානයක් දෙනකොට බුදුහාමුදුරු කාට දුන්නොත් දෙනවයි කියලාද මේ වටින්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ ඔබ පැහැදුණු කෙනාට දන් දෙන්න. ඇයි? ඒ තුලින් තමයි තමන්ගේ හිතේ සතුටක් ඇති වෙන්නේ. එහෙම නැතුව කවුරුවත් කියන කෙනෙකුට දන් දීමෙන් නෙමෙයි, පැහැදුණු කෙනාට දන් දෙන්න. එකයි වැදගත්කම තියෙන්නේ. කර්මය කියන්නේ හරි වැරද්ද කියන්නේ චේතනාවයි. චේතනාවයි. බුදුහාමුදුරන්ගේ ඇඟිලි සෙලවූ දෙන්නයි එක්කෙනෙක් අවීචි මහ නරකය, අනෙත් එක්කෙනා නිර්වාණ ධාතුවේ. එක්කෙනෙක් දේවදත්ත, අනෙත් එක්කෙනා ජීවක ඇතුරුතුමා. ජීවක ඇතුරුතුමා ලේසොලවන්නේ වැඳලා ස්වාමීනි මෙතන කුණුලේ තියෙනවා, මට ඉවත් කරන්න වෙනවා, මේව මිරිකලා මට අවසරයි. අවසරද? එහෙමයි. එහෙම තමයි ඒ කටයුතු කරන්නේ. චේතනාවයි බලපාන්නේ, ක්‍රියාව නෙමෙයි චේතනාවයි. චේතනාවෙන් කුඩා දෙයකින් වුණත් මහ පවක් ඇති වෙන්නත් පුළුවන්, කුඩා දෙයකින් වුණත් මහ පිනක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි මේ ලෝකෝත්තර කුසලයේ කියන එක ඇති කරගන්න එක ඊට වඩා ප්‍රබලයි. පින වගේ දේවල් ජීවිතේට උපකාරානි පුඤ්ඤානි, උපකාරක ධර්මයක්. දැන් අපි මොනවා හරි මේසික වැඩක් කරද්දී අපිට ෆෑන් එකක් පොඩ්ඩක් උපකාරකයි, විදුලි පංකාව උපකාරකයි. ඒකෙන් අපේ දහඩිය නිමනෝ. ඉතින් පිනත් ජීවිතේ යම්කිසි නිවීමක් ඇති කරන, සුවතාවයක් ඇති කරන, පාපයේ දැවීමක් ඇති කරන. ඒ නිසා ඒක වැඩක් නැහැ කියන කතාවක් අපි කියන්නේ. ඒක උපකාරකයි, නමුත් ඊට වඩා විශිෂ්ටයි මේ ලෝකෝත්තර ධර්මය. එතකොට උපකාරක ධර්ම මගහැර දාලා විශිෂ්ට ධර්මයේ හොයන්න යන්න ඕනේ කියන අදහසක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ වැදගත් කිව්වහම ලදුරු පාසල් වහන්න ඕනේ නැනේ කවුරු. ලදුරු පාසල් නිසානේ විශ්වවිද්‍යාල හැදෙන්නේ. ඒ නිසා අපි විශ්වවිද්‍යාලයේ වැදගත් කියන එක කියන්නේ විතරයි, අරග කිසි විටක පහළට හෙළනවා නෙමෙයි. විදර්ශනාව විමසුන් බුද්ධිය ඥානය ඕන. අපි බෞද්ධයෝ හදලා තියෙන්නේ ඔහි අහගෙන ඉන්න. එහෙය කෙනෙක් හදලා තියෙන හැම දෙයකම එහෙ කියන්න. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා බොරුවක් කිව්වත් පිළිගන්න මට්ටමක ඉන්නවා. අපි මිනිස්සු ඉක්මනට රවට්ටන්න පුළුවන්. ඒකයි කොහෙන් හරි විප්ලවකාරයෙක් ආව, අමුතු මත ටිකක් හදාගත්ත දින්නා. මේ රටම හැවිලෙව්වා. කොහේ හරි ඉන්න නළුවෙක් නිලියෙක් කවුරු හරි ආවා, මං ඕගොල්ලන්ට අම්මා වෙනවා, අප්පා වෙනවා, බාප්පා වෙනවා කියපු ගමන් පාර්ලිමේන්තුවට ගියා. දැන් අපි කිව්වොත් එහෙම අපි ගිහිල්ලා හොඳ දර්ශනයක් මේ රටට දෙන්නම් කියලා කිව්වට ඒක පිළිගන්නේ නැහැ. අර බොරුවට තමයි සෑහෙන ඉඩ තියෙන්නේ. ඉතින් රැවටීම ඊටාම ඉහළින් තියෙනවා. ඒක භයානක දෙයක්, විමර්ශන බුද්ධියක් නැති අයගේ දෙයක්. ඒ නිසා කිසි දෙයක් පිළිගන්න එපා. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්න, ඔබට නුවණක් තියෙනව රස විඳින්න, කෑමේ ආහාරයේ රස විඳින්න දිවක් තියෙනව වගේම කරුණු රස විඳින්න ඔබට නුවණක් තියෙනවා. ඒ කියන කරුණ නුවණින් රස විඳින්න, ඒකයි ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ. ඒ නුවණට දැනෙනවා ඒක අඩුවක් තියෙනවා නම් ඒ අඩුව, ඒක රත් වීමක් තියෙන රත් වීම, සිසිලසක් තියෙනවා නම් සිසිලස, සංස්කාරක ගුණයක් තියෙනවා නම් සංස්කාරක ගුණය, අසංකාරික ගුණයක් තියෙනවා නම් අසංකාරික ගුණය, එහි අඩුවක් වැරද්දක් තියෙනවා නම් ඒ ගුණය ඔබට දැනෙන්න පටන් ගන්නවා මනසට. එතකොට ඒ තුලින් අපිට පුළුවන්කම තියෙනවා අපේ මනස නිවැරදි දිසානතියට හරව ගන්නට හැකියාව තියෙනවා, බලය තියෙනවා. නිරතුරුවම අපිට පැටලෙවෙන ස්වභාවයක් තියෙනවා කියන එක හොඳට මතක් කරගන්න. නැත්තම් තමන් ගත්ත දෘෂ්ටිය හා විඥානය නිතරම වෙනස් වෙනවා. ඒකනේ මේ කිව්වේ කියලා ඒකේ රැඳිලා ඉන්නවා. ඉතින් එහෙම දෙයක් කියන්න අපි මෙච්චර මහන්සි වෙන්නේ නැහනේ. ආ මොකවත් නැහැ, ඔක්කොම අනිත්‍යයි. ඊට පස්සේ ඉතින් ආය අහන්න දෙයක් නැහැ, ඔහේ අහගෙන ඉන්නනේ තියෙන්නේ. ඒ එහෙම දෙයක් කියන්න නම් අපි මෙච්චර මහන්සි වෙන්න ඕනද? ඈ හැම දෙයක්ම ඇතුව පැවත නැතුව යනවා, වෙන දෙයක් නැහැ, ඕක තමයි. එහෙම දෙයක් කියන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද? එහෙනම් ඉතින් මම අර ඉස්සරහ බෝඩ් එකක් ගහලා ලියලා තියෙන මෙච්චරයි බණ කියලා. ඉතින් අපි බෞද්ධ හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම අනිත්‍යයි. කඩනෝ බින්දනෝ මැරෙනෝ, ඕක තමයි බුදුහාමුදුරු කිව්වේ, ඕක තමයි බුද්ධාගම. ඈ බුද්ධාගම කියන්නේ පංසීල්. ඉතින් නිගණ්ඨ ධර්මෙත් තියෙනනේ පංසීල්. මේක අති ගම්භීර ධර්මයක්, මේක සංකල්පයක් නෙමෙයි. කිසි විටක රැඳෙන්න එපා. ඔබ නිවන දකින තුරුම හොයන්න කියලා කිව්වේ ඒකයි. ලංකාවට ඇවිල්ලා හස්තිපදෝපම සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම දේශනා කරයිමට හේතු වුණේ ලංකාවේ මිනිස්සු මොඩු නිසා. ඇයි? පොඩි දෙයකින් නතර වෙනවා. ඒ කියන්නේ අලියගේ ඇත් අඩි දැකලා, ඇතාගේ ඇත් අඩි දැකලා එයා නතර වෙනවා, අලිය ගැන කියන්න පටන් ගන්නවා. මේ ධර්ම ගැන තොන්න පොඩ්ඩක් අහලා එක්ක පැහැදිනෝ එක්ක අපහැදිනෝ පොඩ්ඩක් අහලා. ඒකත් වැරදීනේ. අපහැදෙන එකත් වැරදී, පොඩ්ඩක් අහලා පැහැදෙන එකත් වැරදී පොඩ්ඩක් අහලා. සම්පූර්ණයෙන් මේ අත්දකින්න කියන කාරණයට ආරාධනා කළා. ඒ ආරාධනේ අපි දහස් වරක් කරනවා වෙනතුන්ට. ඔබ ප්‍රවේශ විය යුතු විශේෂයෙන් මේ දහම අහලා දැකපු අය ඉන්නෝ. දැන් ගිය වසරට කීප දෙනෙක්ම දැක්ක. මේ වසරෙත් ඒ දහම් ඥානයන් දියුණු වෙන අය ඉන්නෝ, දියුණු කරගන්න අය ඉන්නෝ. නුවණින් අහන්න, ගැඹුරින් තමන්ගේ මනස පරේෂණය කරන්න, ක්‍රියාවලියකට නොවැටෙන්න. දැන් පුජ්‍යලයා විසින් මෙන්න මේකයි දහමින් කියලා තියෙන්නේ කියලා මතවාදයකට ආවොත් ඒක හරිද? එතකොට ඔබ පවත්වන්නේ ජීවමාන දහමක් නෙමෙයිනේ, මතවාදයක් නේ. මේ ධර්මයේ වුණත් කෙනෙකුට මතවාදයක් කරගන්න පුළුවන්. දැන් ඉන්නෝ ස්වාමීන් වහන්සේලාත් කීප දෙනෙක් ඉන්නෝ මේ අපේම මේ ධර්මය අහලා ප්‍රත්‍යක්ෂ නැහැ. උන්වහන්සේ මේ මතවාදේ අරගෙන මතවාදේ ප්‍රකාශ කරනවා. දැන් අපි ගිහිල්ලා ඇහුවාම අවබෝධයෙන්ද කියන්නේ? තාම නැහැ. තාම නැහැ. ඉතින් මම ඇහුවා ඔබ වහන්සේ මොකද අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැත්තේ? තා අවුරුදු 5කින් විතර මගේ වැඩ ටිකක් තියෙනවා කරලා, පන්සල හදලා ඉවර වෙලා, විභාගයක් තියෙනවා කරලා ඉවර වෙලා පුළුවන්. හැබැයි පහේම ගොඩක් කල් යනවා ඊළඟට. එහෙමත් කට්ටියක් ඉන්නවා. ඊට පස්සේ අපිටත් ඇවිල්ලා කියනවා මේ හවල් හාමුදුරුවෝ ඔබ වහන්සේගේ බණ කියන්නේ කියලා. අවබෝධයෙන් නැතුවත් කියනවා. අවබෝධයෙන් නැතුවත් කියන්න පුළුවන්. හැබැයි ඒ අවබෝධයෙන් නැතුව කියනගෙන ඉගෙනගෙන කියනගෙන අල්ලන්න පුළුවන් අවබෝධයට පත් වෙච්ච කෙනාට. මොකද ප්‍රස 4ක් 5ක් 10ක් 15ක් අහනකොට පටලැවෙනවා. මොකද අවබෝධයට පත් වෙච්ච කෙනා දන්නවනේ ඒක කොයි පැත්තටද කොයි පැත්තට නමලා වෙනස් කරලා අහන්න ඕනද කියන එක. ඒක එයා දන්නවා. අරයට අහු වෙන්න බෑ. ඒක අල්ලන්න බැරි වෙනවා. එයා පටලැවෙනවා. එතකොට පෙන්නන කොහොමද ඔයා හිර වෙනවා නේ? එල පෙන්නන්න පුළුවන්. එනිසා වහාම විශේෂයෙන් මේ දේශන අහන පිරිස අප්‍රමාදීව නොවනින් විමසන්න අර ඉහත කියපු කරුණු. දැන් මේ කරුණු ටික ධර්මයේ නෙමෙයි තිබ්බේ. මේ පොඩි කරුණු ටිකකුත් අපි මේ මැද කියන්නේ ඒවා උපකාරක දේශන. එතකොට ධර්මයේ වෙනම දේශනා කරන උපකාරක දේශන වෙනම දේශනා කරනවා. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට උපකාරක දේශනා ආශ්‍රය කරගෙන අර විශේෂ ධර්ම කාරණා ගවේෂණය කරනවා. මේ එක පදයක් එක දේශනාවක්කින් මේ ධර්ම හොයන්න යන්න එපා. එක වචනයක් අරගෙන සමස්ත දේශනාවම එකට සම්බන්ධනය කරන්න. දැන් කසාය දෙන බෙහෙත් ආයුර්වේද වෛද්‍යවරයා කසාය හතක් ලියනවා. බෙහෙත් වර්ග හතක් එකට ලියලා මේක මේ විදිහට තම්බල බොන්න කිව්වහම එකක් තම්බල බිව්වොත් ඒ ගුණේ එනවද? ඈ බෙලි මල්, බෙලි කටු, බෙලි පොතු, බෙලි මුල් දහන්න කිව්වොත් එහෙම බෙලි මුල් විතරක් බිව්වම හරියනවද? ඒක හරියන්නේ නැහැ නේ. ඒ නිසා සමස්ත දේශනාවම කියලා කියන්නේ සමස්ත කසාය වට්ටෝරුව. වට්ටුහුරු එකට තම්බන්න. එතකොටයි ගුණේ එන්නේ. එහෙම නැත්නම් සමහර අය එනවා හිත දිහා බලන් ඉන්නනේ තියෙන්නේ. ඉතින් ඔච්චර කියන්න ඔක කියන්න ඕනේ. ඒත් සමහර අය ඉන්නවා ඇති වෙනව නැති වෙනව බලන් ඉන්නවා තාම. ඇති වෙන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ. ඈ සමහර අය ඇති වෙන තැනම නැති වෙනව බලන් ඉන්නවා. මං ඉතින් අහන කොහොම බලන් ඉන්නවද මන්දා? ඇති වෙන තැනම නැති වෙනව නම් යමක් පේනවද හැට? ඔලුවට කල්පනා කරන්න එපා. ඇති වෙන තැනම යමක් නැති වෙනව නම් ඇහැට පේනවද? ග්‍රහණය වෙනවද? ග්‍රහණය වෙන්නේ නැහනේ. පැවත නැතුව ගියොත් විතරයි ග්‍රහණය වෙන්නේ. ඉතින් මොලේ නැතිවම නෙමෙයි. හිත බිඳි බිඳි යනවා බලාගෙන ඉන්නවලු. ඇති වැඩක් නැහැ. මනුස්සයා කවදක හරි බිඳිලා යනකම් ඔහි බලාගෙන ඉන්නේ එච්චරයි. ඒකට හේතුව තමයි අර ඒකීය වචනය ග්‍රහණය කිරීම. ඒ වගේම වචනේ බොරුවක් කියන කාරණේ එතෙන්ට සම්බන්ධ කරලා බැලුවේ නැහැ. සංකල්පයේ බොරුවක් කියන එකත් ගලපල බැලුවේ නැහැ. එහෙම ගලපල බැලුවේ නැති නිසා වචනයක් හැටියට සංකල්පයක් හැටියට යමක් ගොනු වුණා. එහෙම ගොනු වීමක් එන්නේ සමස්ත දේශනා සම්පින්ඩණය කළා නම් එතකොට එහෙම ගොනු වීමක් එනකොටම අතනින් ප්‍රඥාවෙන් කියනවා වචනේ බොරුවක් කිව්වනේ. එතකොට මම මේ අහුවෙලා ඉන්නේ වචනයකට නේ. ක්‍රියාව බොරුවක් කිව්වනේ, ක්‍රියාව ඉක්මවන්න ඕන කිව්වනේ. දැන් මම මේ පැටළුනේ ක්‍රියාවකටනේ. අන්න තමන්ගේ ප්‍රතිපදාව නිරන්තරයෙන්ම ධර්මයේ සමස්ත දේශනාවට ගලපල බලනවා. එතකොට ක්‍රියාව විරුද්ධ නම් ඒනේ වැරදි කරනවා. අර සුතමේ ඥානේ තිබ්බනම් තේරුණානේ. අපි මේ දේශනා කරන සමස්ත දේශනා සම්පින්ඩනේ මහාන කෙනෙකුට උනත් තියෙන්නේ අහපු සියල්ල එකට කැටි කරන්න. බලාගෙන ඉන්නපා මාළු බාන කෙනෙක් වගේ අර මේ එක ඒකීය වචනයක් ගන්න. දැන් සමහර අය ඔහේ බලාගෙන ඉන්නවා අර මාළු එක වගේ බලන් ඉන්නේ. ඒ කියන්නේ මොනවා හරි අපිට කියන්න ඕන දැන් ආහේ ළඟ තියාගන්න හුස්ම දැන් 1 2 3 කියලා ගණන් කරන්න. ඈ ඒ උඹ එහෙම හරියන්නේ. දේශනාව තුලමයි ප්‍රතිපදාව තියෙන්නේ. මේ දේශනාව තුලමයි ප්‍රතිපදාව, විදර්ශනාව, ගවේෂණය ඔක්කොම තියෙන්නේ. දහම සරලයි නමුත් පේන්නේ. සරල වැඩි නිසා පේන්නේ. මමත්වයේ හැම තිස්සෙම ඔබේ ජීවිතයේ අඳුරු පැත්තේ, ඔබට නොපෙනෙන පැත්තේම පවතින බලනවා. මම ඒකට උදාහරණයක් ගේන්නේ ඔබේ ඇස. ඇස කොහමද හැමදාම අඳුරේ? දැන් මේ මොහොතෙත් ඔබේ ඇස් දෙක අඳුරේ නේ තියෙන්නේ. පේන්නේ අඳුරේ කියලා කියන්නේ පේන්නේ නැහැ කියන එක. ඇහි පිහාට ඔබට පේන්නේ නැහැ. ඇහි කළු ඉංගිනියාව සුදු ඉංගිනියා මුකුත් පේන්නේ නැහැ. නමුත් ඇහැ සියල්ලම පෙන්වනවා. සිත දේසෙමයි. සිත දේසෙමයි. සිත නිරන්තරයෙන්ම සිතුවිලි අරමුණු පෙන්නුවට ඔය සිත නෙමෙයි. ඔබට සිත පේන්නේ සිතට ග්‍රහණය වෙන දේවල් තමයි ඔය ඔබට දැනෙන්නේ විඳින්නේ. සිත දැක්කොත් හරි. සිත දැක්කොත් මොකද වෙන්නේ? සිතේ මොකවත් නැහැ. දැන් මේ දෑත තියෙනවනේ, මේ දෑතේ මොකවත් නැහැනේ. නමුත් මේ දෑතට ඕන දෙයක් අපිට අරගන්න පුළුවන්. සිතෙත් මුකුත්ම නැහැ. සිතට නමුත් ඕන දෙයක් ගන්න පුළුවන්. එතකොට ගත්තට පස්සේ ඒ ගත්ත දේවල් දැන් මේ දෑතේ මුකුත් නැහැ ස්වභාවික කොහොම තියෙන. නමුත් මේ දෑතෙන් අපි ස්පර්ශ කරන දේ, අල්ලන දේ ඔස්සේ යමක් අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි මේ අතින් ඇල්ලුවොත් විදුලි කම්බියක් ඔන්න කරන්ට් එක වදිනවා. අපි මේ අතින් ඇල්ලුවොත් මේ ගොරෝසු දෙයක් ඔන්න ගොරෝසු බව දැනෙනවා. අපි මේ අතින් අත මේ මේව කළොත් උණු වතුර භාජනයකට ඔන්න පිච්චෙනවා. ඔන්න අපි අයිස් කැටයක් ඇල්ලුවොත් ඔන්න ඒකේ තියෙන පිච්චීම මේ සීතල අපිට දැනෙනවා. මනසත් එහෙමයි. මනසෙ මොකවත්ම නැහැ. මනස ප්‍රභාස්වරයි. උපක්ලේශ වලින් මේක කිලිටු වෙනවයි කිව්වේ ඕකයි. උපක්ලේශ කිව්වේ මේ බාහිර දෙයින් තමයි මේක මෙහෙම කිලිටු වෙන්නේ. දැන් අත පිරිසුදුයි, මේ අතින් අල්ලන දේ අනුව තමයි අත පිරිසුදු වෙන්නේ. තේරුණා නේද? හිත ප්‍රභාස්වරයි. හිත අපිරිසුදු වෙන්නවත් පිරිසුදු වෙන්නවනේ හිත ප්‍රභාස්වරයි. හිත අරවයි ඔස්සේ දෘෂ්ටිගත වීම, සංකල්ප වීම තමයි මේකේ ප්‍රශ්නේ. නමුත් හිත අපි පුරුදු කරලා තියෙන්නේ කූඩැල්ල වගේ අල්ලගෙන යන්නම තමයි. ඒ කියන්නේ දෘෂ්ටිගත වෙන්නට ඇරෙන්න පුරුද්දක් නැහැ. දැන් මේ පුරුද්ද අපි වෙනස්ම පුරුද්දක්, සංසාරෙම නොතිබිච්ච පුරුද්දක් තමයි බුදුහාමුදුරු පුරුදු කරගත්තේ. ඒ පුරුදු කරගත්ත දේ තමයි අපි මේ නොඇල්ලීම කියන එක ඔබට කියලා දෙන්නේ. ඉතින් ওই වචනේ විතරක් ගත්තොත් මොකද වෙන්නේ? නොඇල්ලීම ඉවරයි. කවදාවත් ඒකේ වචනයක් ගන්න එපා. සමස්ත දේශනයක් අපි දේශනා කරන්නේ, වචන සමුදායක් අපි එකට කරන්නේ දේශනා කරන්නේ ඒ මුළු කසාය වට්ටුහුරුවම ගන්නවා වගේ සමස්ත දේශනේම ගන්න. ඒකට හැබැයි හොඳ ප්‍රඥාමය ගුණයක් ඕන. ඉතින් ඔහොම බැරි අයත් හිටියා ඒ කාලේ. ඉතින් ඒක කුමාරයෙක් හිටියා. මම මාස 3-4ක්ම එක දිගට ඇවිල්ලා බණ ඇහුවා. ඒ කුමාරයා ඉතින් බල බලා හිටියා බුදුහාමුදුරු හම්බ වෙන්න කොයි වෙලාවෙද මන්ට පුළුවන් කියලා. ඒ කියන්නේ මාස 3-4ක් තිස්සේ බලන් හිටියා මෙයා බුදුහාමුදුරු මුණ ගැහෙන්න පුළුවන් වෙලාවක්. එහෙම මුණ ගැහෙන්න පුළුවන් කියන එක නෙමෙයි බුදුහාමුදුරු. ඒ කාලේ රජවරු ඉන්නෝ, මැති ඇමතිවරු ඉන්නෝ, පාලකයෝ ඉන්නෝ, දොරටු පාලකයෝ ඉන්නෝ. ඒකේ ඒතර මේ ආරක්ෂාවක් තිබ්බ බුදුරජාණන් වහන්සේට. ඒක රජතුමාගේ වගකීමනේ. රජතුමා ඒක විශ්වලාගත්ත ආරක්ෂකයෝ දාලා තිබ්බා. අද වුණත් සාමාන්‍ය නායක හමුදුරු කෙනෙකුටත් ආරක්ෂාවක් තියෙනකොට, පාප් වහන්සේටත් ආරක්ෂාවක් විශාල බලයක් තියෙනකොට, ඉතින් බුදුහාමුදුරන් නිකන් තියයිද රටේම යන එවකට තිබුණා ආරක්ෂාව ඒ විදිහට තිබ්බා. ඉතින් මේ කුමාරයට දවසක් බුදුහාමුදුරන් මුණ ගැහුණා. නැගී ඇති ස්වාමීනි මට වචනයක් කතා කරන්න ඕන කියලා කතා කළා. මොකන්ද කිව්වේ? ස්වාමීනි මම ওই දීර්ඝ දේශනාවන් වලට අහුන්カン දුන්නාම මේ මට මේ සමස්ත දේශනීයම එකට සම්පින්දණය කරගන්න බෑ. මොකද්ද කිව්වේ? මට අර දීර්ඝ පැයකම අරක දෙක තුනක දේශනයක් එකට සම්පින්දණය කරලා ගන්න බෑ. දැන් මම එයා තේරුම් ගත්තා ඒක මට කරගන්න බෑ කියලා. දැන් අපි ඇයට තියෙන ප්‍රශ්නේ ඒක තේරුම් ගන්න නැති එක. එයා තේරුම් ගත්තා මට සම්පින්දණය කරගන්න අමාරුයි. ඉතින් කියලා කියනවා මේ ස්වාමීනි මට ওই සමස්ත දේශනීයම මේ සම්පින්දණය කළ මේ කෙටියෙන් කියන්න බැරිද ඔය නිවන කියන එක කොහෙද තියෙන්නේ? එතකොට බුදුහාමුදුරු දැනගත්ත තමන්ගේ අඩුව දැකලා, ඒ වගේම තමන්ට ලොකු උනන්දුවකුත් තියෙන බවකුත් පෙනුණා. නමුත් මෙයාට කෙටිපදයකින් මේක කියලා දෙන්න දුන්නොත් මෙයාට තේරෙනවයි කියලාත් වැටහුණා. මොකක්ද ඇහුවේ? ස්වාමීනි මට කෙටියෙන් කියන්න, ඔය දිගට දිගට දිගට කියන්න නැතුව මට කෙටියෙන් කියන්න ඔය නිවන කොහෙද තියෙන්නේ කියලා. වචනයකින් දෙහිකින් බුදුහාමුදුරුවෝ ඒ අභියෝගය අතහැරියේ නෑ. එහෙම කියන්න බෑ, මේක හරි ගැඹුරුයි කිව්වෙත් නෑ. බුදුරජාණන් වහන්සේ එතෙන්දී එයාගේ සුදුසුකමක් තියෙන නිසා පමණ, හැබැයි අපහසු කෙනෙකුට නම් ඒක කියනවා. සුදුසුකම තියෙන නිසා කිව්වා, කුමාරය යම් තැනක සතර මහා ධර්මතාවයෝ නොපිහිටයිද අන්න ඒ තැන නිවන තියෙනවා කියලා කිව්වා. ඉතින් සාදු කියලා ගියා. සාදු කියලා ගිහිල්ලා මොකද්ද කරේ? සතර මහා ධාතුන් නොපිහිටන තැනක් හෙව්වා. එයා හොයාගෙන ආවා මාර්ගඵල ලැබලා. බුදුහාමුදුරු නැවතම වෙන්න. සතියකට විතර පස්සේ. ඔබ කරයිද? හොයන්නේ හැමදාම අහන්න තමයි පුරුදු වෙන්නේ. ඈ පාලියට වගේ මෙන්න අපි වාඩි වුණා ඔන්න කියන්න. ඈ මෙන්න අපි ඉන්නවා කියන්න දැන්. ඈ අපිට කියන්න අපි නිවන් දක්වන්න. ඕගොල්ලන්ට කියන්නේ දේශනා කරන්න නෙවෙයි ඔන්න අපි වාඩි වුණා කියන්න. ඔන්න පන්සල් ආවා අපි ඉන්නවා. ඒ නිසා අර ගවේෂණය කරන්න ඕනේ. ඒ ගවේෂණය කිරීමෙන් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. දැන් ඉතින් මොකක්ද ඒකේ උත්තරේ? තේරුණාද? තේරුන්නේ ඊළඟ කාරණේ බලන්නත් ඊළඟට යනවා අපි. බලනකොට නොතේරිච්ච දේශනා කාරණා සමුදායක්ම තමයි පිරීලා තියෙන්නේ. ඇති වැඩක් නෑ. අරක තේරුම් ගන්න බුද්ධි මේ වශයෙන්. ප්‍රත්‍යක්ෂ කරන්නේ යන්නේ. එහෙම ඉන්න ඕනේ. දැන් ලංකාවේ බුදුහාමුදුරේ පුදුණයි කියාගෙන කියාගෙන යනවා. ඉතින් දිගට දිගට දින මට වෙලාවක හිතුණා බලන්න යන්න ඕන මොන මොන තැනද අල්ලලද මේ කියන්නේ කියලා. ඉතින් මං ගියා බලන්න. මේ පොඩි පොඩි වක්කඩවල් එහෙම අල්ලලා පෙන්නනවා. මේ නේරංජනා ගඟ තමයි මේ ගලාගෙන යන්නේ. වක්කඩක් පෙන්නලා කියන. ඉතින් ඕකට සාදු සාදු කියන අඳුන මිනිස්සුත් ඉන්නවා. ඈ තව අක්කඩ පෙන්නලා මේ තමයි සරස්වති ළඟ, මේ තමයි අචරදී ගංගා කියලා වක්කඩවල් පෙන්නන එක වෙල්ලේ ආයවල් වල යාලවල් මැද අර කපල තියෙනනේ පොඩි පොඩි හාරවල්. ඒවා මේ කපල තියෙන්නේ මේ මෑත යුගයේ මේ මහවැලි ව්‍යාපෘති වලට. නේරංජනගගවල් කොහෙද උවේ? ඉතින් මේ හරි ප්‍රශ්න වෙන්නේ කොහෙන් හරි ගල් පොත්තක් හිර වෙච්ච එකක් බෝගහකට අල්ලලා බලලා ඔන්න කියනවා මේක තමයි වජ්‍රාසනය. බලකොට වාරි වෙන්න තියා මේ කුරුමිට්ටෙකුට වාරි වෙන්න පුළුවන් ඕන්නම් ඒකේ. මොන බොරුද කියන්නේ? මම හිතන්නේ උන්වහන්සේ ඥානවන්තයි, මේ රටේ මෝඩයෝ කොච්චර ඉන්නවද කියලා ගණනය කරලා බලනවා. අඳුරු මමත් ඔහොම වැඩක් කරන්න ඕන කියලා මට හිතුණා. ඈ අපි මිනිසුන්ට පුළුවන් නම් පත්තරයක පොඩි ෆොටෝ එකක් ගහලා යවන්න, පොල් පිත්තක්. හොඳ මේ පොල් පිත්තක් තියලා ෆොටෝ එකක් ගහලා ඒක පිටිපැත්තේ ලියන්න. මේ ඔබගේ පර්ස් එකේ දමාගෙන සිටීමෙන් ඔබට බොහෝ ධන සම්පත් ලැබේ. ඈ දරු සම්පත් ලැබේ. මේක ඉනේ බැඳ ගැනීමෙන් දරු සම්පත් ලැබේ කිව්ව මිනිස්සු ඉනේත් බැඳ ගන්නෝ පෝස් එකේ දාන යනෝ. අරක ඒක තමයි හැටි. ඒක තමයි හැටි. කමක් නැහැ අඥාන ජනයා යම් ආකාරයකට හොඳට පෙරලව ගන්න උත්සාහ කරනවා නම් හොඳයි. අපේ සායි බාබා උතුමන් මැජික් කළා හරියා මිනිස්සු යහපතට යොමු කළානේ. ඇත්තරම මැජික් කර කැමරා වලින් අල්ලලා පෙන්වනවා. බාණ්ඩේ යට තියෙන මේ සම්මානෙ දෙනකොට සම්මානෙ යටම හරි ගස්සලා තියෙන මේ මෙහෙක මේ චේන් එක සංගවලා තියෙනවා. ඒක යටින් මෙහෙම ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මෙහෙම අතින් කරකවලා එයාගේ කරටම දානවා. ඊළඟට යම් යම් දේවල් අර කටින් වමාරලා ගන්න දේ කරන්නේ ගිලිනෝ. ගිලලා යම් යම් දේවල් ඒක පුරුදු පුහුණු වුණොත් අයි වමාරන්න පුළුවන් අය ඉන්නවා. ඒක මැජික්. උඩට අරගෙන වමාරන්න පුළුවන් ඒක. උඩට උඩට ක්‍රමානුකූලව ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න පන පිටින් මාළු ගිලලා මාළුව පන පිටින් මා එළියට අරන් දානවා. වතුරත් එක්ක සල්ලි ගිලලා සල්ලි ආයෙ අරන් දෙන එක මැජික්. බලන්න එහෙම හරි අඥාන ජනයා යොමු කිරීමට වෙනුවෙන් අපි පින් දෙනෝ. මොකද නැත්තම් මහා පව් කරනෝ මිනිස්සු. එකේ මිනිස්සු මස් මාංශ කන්න නැතුව හිටියා. ඒ වගේම හොඳ බොන්න නැති බොන මිනිස්සු බොන්න නැතුව හිටියා. යම් ආකාරයක හිටියා. එහෙම හරි යොමු වෙන එකත් ශ්‍රේෂ්ඨ කොට අපි සලකනෝ අඥාන ජනයා. මම ඒක පහලට හෙලන්නේ. මටත් කරන්න පුළුවන් නම් මැජික් දෙක තුනක් දන්නේ නැහැ නේද? ඒ නිසා මැජික් නම් එහෙම කරන්න බෑ. මොකද හේතුව මේ හැටි තමයි. යන්න පුළුවන් දුර සත්‍යවාදී විදියට යන එකයි තියෙන්නේ. මොකද බොරුව හිතට බරක්නේ. බොරුව හිතට බරක්. ඒ නිසා සත්‍යවාදී විදියට යන එක තමයි මානසික සහනය තියෙන වැඩපිළිවෙල තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු ජනකොට්ටාසයක් නෙමෙයි ඉන්න කොටස ඥානාන්විත වීම දහම දැකීමයි වැදගත්කම තියෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා හිතට ගන්න, අප්‍රමාදීව දේශනා ටික අහන්න, ඒ තුළින් ජීවිත අවබෝධය දිනු කරගන්න. හැමදෙනාටම උතුම් තුටුනෝනේ සාමයි.